සම්පෝරිතා පමිත පාරමිතා බලේන විද්වන්තියෝ කිල කිලේස සමෝජාලං තේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ද මමලං හදයේ තපෙත්වා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතාන් සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස මග්ගානට්ඨංගිකෝ සෙට්ටෝ සංඛානං චතුරෝ පදං විරාගෝ සෙට්ටෝ ධම්මානං ද්විපදානං ච චක්කුමාති ගෞරවනීය හඳුරන් වහන්සේලාගේ නමසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අදත් ඔබ බලාපොරොත්තු වන්නේ සිරිත් පරිදි සිදු කරන ධර්ම දේශනා මාලාවෙහි අදට නියමිත ධර්ම දේශනාවට හුඟකන් දෙනටයි මේ දේශනා මාලාවෙහි අද පැවැත්වෙන්නේ 6 වෙනි දේශනාව මාතෘකාව විදියට ආර්ය අෂ්ටාංගික මාර්ගය බෞද්ධයන් වශයෙන් අපට අපේ ජීවන ප්‍රතිපදාව සකසා ගත යුතු ඉහළම ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ප්‍රධාන තේමාවක් තමයි අද අපේ මාතෘකාව වෙලා තියෙන්නේ. ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව පින්නතුනි අපේ ජීවිතයේ සුවිශේෂී භාග්‍යමත් දුර්ලභ අවස්ථාවක් විදිහට සැලකන්න. සසර අනාදිමත් කාලයක් කළා වූ පින්කම්වල ප්‍රාර්ථනාවල ඉෂ්ට විපාක ආනිසංස ලැබෙන අවස්ථාවක් තමයි ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව. අන්‍ය ශ්‍රවණය කරන අවස්ථාවේදී අපි ඉතාම අවධානයෙන් සිහියෙන් නුවණින් හිත තැම්පත් කරගෙන ධර්මය ශ්‍රවණය කරන්න ඕන. ධර්මමාර්ගයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාරණාවලදී නුවණ කියන එක ප්‍රඥාව කියන එක සුවිශේෂී ගුණාංගයක් විදිහට දක්වනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා පඤ්ඤවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා. මේ ධහමින් ප්‍රයෝජන ගන්නට තියෙන්නේ ගණ හැකියාව තියෙන්නේ නුවණටන්ටයි නුවණ අඩු අයට නෙවෙයි කියලා. මේ අනුශාසනාවෙන් පැහැදිලි වෙනවා මේ ධර්ම මාර්ගයේ ප්‍රධානතම කාර්යභාරයක් අපේ නුවණ විසින් ප්‍රඥාව විසින් සපුරාලනවා. ප්‍රධාන සූත්‍රයක් සඳහන් වෙනවා ජටා කියලා. එක්තරා දෙවි කෙනෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා මේ සත්‍යයන්ට තියෙන අභ්‍යන්තර බාහිර දුක් කරදර වලින් නිදහස් වන්නට මොකද කරන්න ඕනි කියලා. එහෙදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයම් ආචාති නිපකෝ භික්ඛෝ සෝයිමන් විජිතේ ජඩං කියලා. සීලේ පිහිටියා වූ නුවණිත තැනැත්තා චිත්තං පඤ්ඤං ච භාවයම් සිතත් නුවණත් දිනු කරන්නට ඕන. නැත්තං චිත්ත භාවනා පඤ්ඤා භාවනා වඩන්නට ඕන. අන්නේම කරන ආතාපී නිපකෝ බික්කු කෙලස් තවන වීරයන් යුක්ත නුවණෙත තැනැත්තා මේ කෙලස් ගැටලුව විසඳාලනවා කියලා සඳහන් කරනවා. පිනුතින් මේ කෙටි අනුශාසනාව බෞද්ධ සාහිත්‍යයේ සුවිශාල ග්‍රන්ථයක් ලියන්නට පාදක වෙච්ච දේශනාවක් ජටා සූත්‍රය. මෙහිදී බුදුරජාණන් වහන්සේ කෙලෙස් දුරු කරන මාවතේදී නුවණ කියන කාරණේ විශේෂයෙන් අවධාරණය කළා තියෙනවා. එහි එක තැනක තියෙනවා සපඤ්ඤෝ. සීලය පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. සීලයේ පිහිටියා වූ නුවණෙත තැනැත්තා කියන එක. මෙතන සපඤ්ඤෝ කියන්නේ උපතින් බුද්ධියක් තියෙනට ඕන. ඊළඟට නිපකෝ බික්කෝ කියලා කියනවා. නිපක ගුණයෙන් නුවණින් ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්ත වෙන්නට ඕන. අපි වඩන දහම ගැනත් නුවණක් තියෙනට ඕන. ඊළඟ සඳහන් කරනවා චිත්තං පඤ්ඤංච භාවයන්. සිතත් ප්‍රඥාවත් දිනු කරන්න කියලා. දිනුතුනි මෙතන හොඳ අවධානයෙන් ඉන්න. මෙතන තුන් පළක නුවණ ගැන කතා කරනවා. එක අතකින් උපතින් ගේන නුවණක් තියෙනවා. අනෙක් අතින් ධර්මශ්‍රවණයෙන් ලබන නුවණක් තියෙනවා. නැත්තං ස්ථානෝචිත ප්‍රඥාවෙන් ඒ කරන්න ඕන වැඩේ ගැන නුවණකින් ඉන්නට ඕන. සුතම ඥාණයෙන් අසහා දැනගෙන ඒ විතරක් නෙවෙයි අසහා දැනගත්තු නුවණ භාවිත කරන්නට ඕන විදර්ශනා භාවනා විදියට. මෙතනින් පැහැදිලි වෙනවා පින්වතුනි ප්‍රඥාව කොච්චර වැදගත්ද කියලා. ඒක අතකින් සසරින් ගේන සසර දියුණු කරපු නුවණක් තියෙන්නට ඕන. අනිත් අතින් මේ මොහොතේ නුවණින් ඉන්නට ඕන. එහෙම ඉදගෙන නුවණ වඩන්නත් ඕන. මෙන්න මේ තුන් පළම දේශ බලන විට මේ නුවණ කියන එක මේක ඥාන කියනවා, පඤ්ඤා කියනවා, දිට්ඨි සම්පන්න බව කියනවා, සම්මා දිට්ඨි කියලා කියනවා, ආලෝක කියලා කියනවා, විවිඥා කියලා කියනවා, චක්කු කියලා කියනවා, නොයකාදී නම් වලින් බුදුදහම තුළ මේ නුවණ ලැබීම ගැන කරුණු සඳහන් වෙනවා. අනේ නිසා පින්නතුනි සසනින් ගේන නුවණත් මේ මොහොතේ ධර්ම ශ්‍රවණයෙන් ලැබෙන නුවණත් ඒ නුවණින් ලබා ගන්නා උහිලම ප්‍රඥාවත් කියන මේ තුන් තැනදීම අපි දක්ෂ වෙන්නට ඕන. ධර්ම ශ්‍රවණය කරන ඔබ අප හැමදෙනාම සසර පුණ්‍ය මහිමෙන් වඩපු සද්ධාහද ඉන්ද්‍රිය ධර්ම සැලකුතු ප්‍රමාණයක් අපේ තියෙනවා. ඊට ප්‍රඥා ඉන්ද්‍රියත් අපි සැලකුතු ප්‍රමාණයක් වඩලා තියෙනවා. ඒ නිසා තමයි අපිට මේ වගේ දහමක් මේ මොහොතේ මුණ ගැහෙන්නේ. ඒ ගැන අපි හැමදෙනෙක්ම යම්කිසි විදියක සතුටක් ඇති කරගන්නට ඕන. එතනින් විතරක් ප්‍රමාණවත් නැහැ. ඒ ලබාගත් නුවණ තවදුරටත් අපි දිනු කරගන්නට නම් නිවැරදි ලෙසම ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. අන්නේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් තමයි අපට සම්මා දිට්ඨිය ලැබෙන්නේ. සම්මා දිට්ඨියේ පළවෙනි අවස්ථාව තමයි සුතම ඥානය කියන එක. ඒ සුතම ඥානය අපි චින්තාමය ඥානයෙන් නිතර දිනු කරලා භාවනාමය ප්‍රඥා විදියට සමත විදර්ශනා විදියට ඒ ප්‍රඥාවේ උපරිමයට ළඟා වෙන්නට ඕන. පින්නතුනේ අද අපේ තේමාව ආර්ය අෂ්ටාංගික මාර්ගය. මග්ගා නට්ඨංගිකෝ සෙට්ටෝ සච්ඡානං චතුරෝ පදා. මේ ආදී වශයෙන් භාගතුන් වහන්සේ දේශනා කරනවා මාර්ගයන් අතුරින් ආරසංගික මාර්ගයේ උතුම්. සත්‍යයන් අතුරින් සත්‍ය හතරක් උතුම්. චතුරාර්ය සත්‍යය. විරාගෝ සෙට්ටෝ ධම්මානං. ධර්මයන් අතුරින් විරාගී බව ශ්‍රේෂ්ඨයි. දිපදානංච චක්කුමා. දෙපායතුන් අතුරින් බුදුරජාණන් වහන්සේ උතුම් කියලා. මාර්ගයන් අතුරින් ආරස්සංගික මාර්ගය උතුම් කියලා. සත්‍යයන් අතුරින් චතුරාර්ය සත්‍ය උතුම් කියලා. ඒ වගේම ධර්මයන් අතුරින් විරාගී බව උතුම්. දෙපායතුන් අතුරින් බුදුරජාණන් වහන්සේ උතුම් කියලා. ආරස්සංගික මාර්ගයේ බුදුදහමේ නොඑක් තැන්වල විස්තර කරලා තියෙනවා. භාගතුන් වහන්සේගේ මුල්ම දේශනාව වන ධම්මචක්ක සූත්‍රයේදීම මාර්ග සත්‍ය විදියට විශේෂයෙන් චතුරාර්ය සත්‍ය දේශනා කිරීමේදී දුකේ නිදහසන මාර්ගය විදියට දුක නිරෝධගාමිනී පටිපදා විදියට දේශනා කළේ ආරසංග මාර්ගය. මේ වගේ දේශනා රසක අපට දැක ගන්නට පුළුවන්. මහාචාර්යස සූත්‍රයේහි ආරසංග මාර්ග පිළිබඳ පුළුල් විස්තරයක් දැක්වෙනවා. ඒ වගේම ධම්මදින මෙහෙණිය විස්තර කරන චුල්ල වේදාල සූත්‍රයේ මේ පිළිබඳව තොරතුරු පැහැදිලි වෙනවා. සංගුත්ත නිකායෙහි මඟ සංගුත්තේ සූත්‍ර රසක් සූත්‍ර සිය ගානක් මේ සඳහා වෙන් කළ තියෙනවා. ධම්මපදයේහි මග්ග වගේහි මේට අදාළ කාරණා සඳහන් වෙනවා. ඒ වගේම විභංගයේ කියන විභංග ප්‍රකරණේ කියන ග්‍රන්ථයේහි සත්‍ය විභංගය කියලා කොටසක් තියෙනවා. එහි මේ පිළිබඳව කරුණු සඳහන් වෙනවා. ඒ වගේම මග්ග සංයුත්තේ මේ ගැන මග්ග විභංගයේත් මේ ගැන කරුණු සඳහන් වෙනවා. ඒ වගේම යමක ප්‍රකරණේහි සත්‍ය යමකෙහි මාර්ග සත්‍ය පිළිබඳව කරුණු පැහැදිලි වෙනවා. ඒ වගේම ජටා සූත්‍රයේ ඒ වගේම සම්මාදිට සූත්‍රයේ මේ වගේ සූත්‍ර රැසක අපට ආරසිංගික මාර්ගය පිළිබඳව කරුණු සඳහන් කරලා දේශනා කළා තියෙනවා. ඒ අපට ශ්‍රවණය කරන්න පුළුවන්, අසා හෝ කියවා දැනගන්නට පුළුවන්. පින්තුනි, ආරසිංගික මාර්ගය කියන්නේ බුදුදහමේ මූලික කියන චතුරාර්ය සත්‍ය එක්තරාංගයක්. එතකොට අපි කලින් චතුරාර්ය සත්‍ය පිළිබඳව පැහැදිලි කිරීමක් කළා. ඒ පැහැදිලි කිරීම කළා තමයි අද මේ මාර්ග සත්‍ය අපි විස්තර කරන්නේ. මාර්ග සත්‍ය කියන්නේ පින්තුනි අපට වඩන තියෙන මාවත. අපේ ජීවිතයේ කොහොමද සකසා ගන්න ඕනේ කියලා ආධ්‍යාත්මික ගමන් මගෙහි අපේ යා යුතු ගමන් මගයි මේ කරුණ වටකින් විස්තර කරන්නේ. මේක එතෙමිට ආරම්භයේදී අපට මූලික දැනුමක් තියෙන අවස්ථාවේදී අපට හිතෙන්නේ මේ කාරණා පිළිපැදීම අපට අපහසුතාවයක් විහෙසකර දෙයක් කියලා. නමුත් පින්තුනි ගැඹුරට යනකොට පේන දෙයක් තමයි මේ කාරණා අපට අපේ ජීවිතේ ලස්සන කරන, ජීවිතේ පහසු කරන, ජීවිතේ සතුට වැඩි වෙන අංගයන් විදියට දක්වන්නට පුළුවන්. අරිසංග මාර්ගය කියන්නේ පින්තුනි අපට සතුට ලබන්න තියෙන, සතුට දියුණු කරන්නට තියෙන අංගයක් විදියට දක්වන්නට පුළුවන්. The 8 steps of happiness කියලා මේ පිළිබඳව විග්‍රහ කළා තියෙනවා. අන්නේ මාර්ගයේදී පින්තුනි මාර්ග සත්‍ය නිවැරදිව දැනගන්න නම් චතුරාර්ය සත්‍ය පිළිබඳව අපට යම්කිසි දැනුමක් තියෙන්නට ඕන. මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනුම ලැබෙන්නේ සම්මාදිට්ඨියේ ලබා ගැනීම ප්‍රතිඵලයක් විදියට. සම්මාදිට්ඨිය ලැබෙන්නේ කල්යාණ මිත්‍රයන් ලැබීමේ ප්‍රතිඵල විදියට, ධර්ම ශ්‍රවණය හා යෝනිසෝ මනසිකාරයේ ප්‍රතිඵලයක් විදියට. කල්යාණ මිත්‍රත්වය ලැබෙනකොට ධර්ම ශ්‍රවණය ලැබෙනවා. ඒ ආන ධර්මයේ නුවණින් මෙනෙහි කරනකොට සම්මාදිට්ඨිය දිනු වෙනවා. මෙහි දීපේන තුනි චතුරාර්ය සත්‍ය ගැන අපි නැවත කෙටියෙන් හෝ විමසා බැලිය යුතුයි. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන මේ කාරණා හතර. දුක පිළිබඳව ආර්යයන් වහන්සේලා දේශනා කරන ප්‍රධාන දේශනිය. දුක්ඛ සත්‍ය කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අපේ සංපයෝගෝ දුක්ඛෝ, පිහි විපයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡා නලබති සම්පි දුක්ඛං ආදි වශයෙන් සඳහන් කරලා මේ අපට පේන සරල දුක සත්‍ය ඉඳලා ටිකෙන් ටික ගැඹුරට යනවා. ගිහිල්ලා ඊළඟට විස්තරයක් වෙනවා සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. අර ජාති ජරා මරණ ආදී සියලටම පොදු වෙච්ච මූලික කරුණු ටික සියලක්ම ගොනු කරලා කෙටියෙන් ගත්තොත් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයම දුකයි කියලා සඳහන් කළා. මේක තමයි සාමාන්‍ය විග්‍රහය. හැබැයි පින්තුනේ මීටත් වඩා ගැඹුරට ගිහිල්ලා විග්‍රහයක් වෙනවා. දුක සත්‍ය විස්තර කරනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං කියන කාරණය. යම්කිසි කායික දුකක් චේතසික දුකක් විඳිනවා නම් ඒ දෙක හැර යමක් වෙනවා නම් අන්න ඒක දුක සත්‍ය කියලා. සාමාන්‍යයෙන් අපිට දුක්ඛ කියන වචනේ කිව්ව ගමන්ම හිතෙන්නේ එක්කෝ එක කායික දුකක් වෙන්නට ඕන නැත්නම් චේතසික දුකක් වෙන්නට ඕන කියලා. මේ සාමාන්‍ය කෙනෙකුට උනත් තේරුම් ගන්නට පුළුවන්. නමුත් පින්නතුනේ පොබ්බේ අනුනසුවිතසු ධම්මේසෝ කියලා භාගතුන් වහන්සේ දා සම්බුද්ධත්වයෙන් පස්සේ ප්‍රකාශ කරන දේශනාවට අනුව උන්වහන්සේට පෙර නොයසුිරෝ ධම්මසක් පහළ වුණා කියලා කියන්නේ මෙන්න මෙතෙන්ට මේ දුක්ඛ සත්‍යයට. මොකද මේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ අප යම්කිසි කායික දුකක් විඳිනවා නම්, චේතනික දුකක් විඳිනවා නම්, අන්න ඒ දේ හැර යමක් වෙනවා නම් මෙන්න මේකයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. මේක දුක් විඳින නිසා සත්‍යයක් නෙවෙයි. මේක සංගත ලක්ෂණයෙන් නැත්තම් සංස්කාර ලක්ෂණයෙන් මේ තියෙන දුකේ ස්වභාවයක් විස්තර කරන්නේ. එතකොට මෙතන දුක සත්‍ය කියලා කියන්නේ මේ අපේ ඇහැට රූපයක් ගෝචර වෙන මුල් අවස්ථාව. නැත්තම් විපාක මට්ටමේ අවස්ථාව විදිහට සඳහන් කරන්න පුළුවන්. ඇසට රූපයක් දකිනකොට, කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක් විඳිනකොට, දිවට රසයක්, කයට පහසක්, මනසට අරමුණු කියලා මෙන්න මේ මුල් අවස්ථාවේහි ඇස් කන් ආසාදී ආයතන වලට රූපාදී අරමුණු පතිතින් වශයෙන් හට ගන්නා වූ ස්කන්ධ පංචකය. විපාක මට්ටමේ ස්කන්ධ පංචකය. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක සැපක්වත් දුකක්වත් නෙවෙයි. ඒක විපාක මට්ටමේ දෙයක්. අන්නේ විපාක මට්ටමේ හැම මොහොතෙම අපේ මනසේ ස්වභාවයට අනුව ආයතන සකස් කරගෙන තියෙනවා. ඇසාදී ආයතන ඊට සාපේක්ෂව එක විට එක ආයතනයක් ක්‍රියාත්මක වීමෙන් ස්කන්ධ පංචකයක් හටගන්නවා. ඒක හටගෙන එතනම නිරුද්ධ වෙලා යනවා. ඒ වර්තමාන මොහොත තුල අපිට ඒක සම්පූර්ණ පිළිසින් දැනගන්න බෑ. අපි නිතර මේක දැනගන්නේ ඒ වර්තමාන අධ්‍යක්ීම නිරුද්ධ වුණාට පස්සේ අපි ඒක තේරුම් ගන්නේ මන ආයතනෙන් මනෝ විඥානෙ හැටියට. එතකොට අර මුල් අධ්‍යක්ීම ස්කන්ධ පංචකයේ මුල් අවස්ථාවට තමයි කියන්නේ දුක්ඛ සත්‍ය කියලා. අන්නේ දුක්ඛ සත්‍ය දේශනා කරලා ඊළඟට දේශනා කරනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛං ච දුක්ඛ සත්‍යං කියලා විග්‍රහය. කායික දුකත් චේතසික දුකත් තියෙනවා නම් ඒක දුකක් වෙනවා, දුක්ඛ සත්‍යයක් වෙනවා කියලා. ඇයි ඒකට හේතුව? මේ මොහොතේ අපි විඳින ජරා මරණ ආදී දුකක් තියෙනවා නම් ඊට පාදක උනේත් අර මුල් විපාක මට්ටමේ ස්කන්ධ පංචකය. හැබැයි ඒක පිරිසුදු අවස්ථාවක්. ඒ පිළිබඳව තියෙන අනවබෝධය, අවිද්‍යාව, මෝහය නිසා අපේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය ඇති දෙයක් ඇටිට අවිද්‍යාවෙන් අරගෙන තමයි අපි මේ වර්තමානයේ දුක හටගන්නේ. කායික දුක, චේතසික දුකක් තියෙනවා නම් ඊට පාදකුනේ තර දුක සත්‍ය. අන්න ඒ නිසා කායිකව චේතසික විඳින දුක්වලට දුක කියලා කියනවා, දුක සත්‍ය කියලා කියනවා. මේක ඊටාම සියුම් විග්‍රහයක්. ඊළඟට පින්වතුනි අපි දැනගන්නට ඕන සමුදය සත්‍ය කියන්නේ මොකද්ද කියලා. සමුදය සත්‍ය කියන්නේ දුකට හේතුව. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සාගතා తත්‍ර తත්‍රා මෙනන්දිනි කියලා විස්තර කරනවා. යම්කිසි තෘෂ්ණාවක් තියෙනවනම් යම් යම් තැන පුනර්භව ඇති කිරීමට හේතුවන නන්දි රාගයක් තියෙනවනම් අන්න ඒකටයි දුක්ඛ සමුදය සත්‍ය කියලා කියන්නේ. මෙතෙන්දි පින්වතුනි සමුදය සහ සමුදය සත්‍ය කියලා දෙකක් තියෙනවා. එහිදී සඳහන් කරනවා සමුදය සත්‍යං තපෙත්වා අවශේෂෝ සමුදයෝ සමුදයෝ න සමුදය සත්‍යං කියලා. සමුදය සත්‍ය හැර යමක් තියෙනවා නම් ඒකට සමුදය කියලා කියනවා, ඒකට සමුදය සත්‍ය කියලා කියන්නේ නැහැ. සමුදය සත්‍ය හැර යමක් තියෙනවා නම් ඒකටයි සමුදය කියලා කියන්නේ. ඒකට හැබැයි සමුදය සත්‍ය කියලා කියන්නේ නැහැ. ඊළඟ සඳහන් කරනවා සමුදය සත්‍යං සමුදයෝචේව සමුදය සත්‍යංච කියලා. සමුදය සත්‍ය කියලා දෙයක් තියෙනවා නම් ඒකට සමුදය සහ සමුදය සත්‍ය කියන වර්ග දෙකම ගොනු කරන්න පුළුවන්. මෙතනත් පින්නතුනි සියුම් විග්‍රහයක්. අර මුලින් දුක්ඛ සත්‍ය කිව්වට වඩා වෙනස් අර්ථයක් මෙතන යන්නේ. එතකොට අපි මුලින් කියපු විදිහට දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍යමයි. ඒක දුකක් වෙන්නේ නැහැ. හැබැයි දුක කියන එක දුකකුත් වෙනවා, දුක සත්‍යකුත් වෙනවා. සමුදය සත්‍යයෙන් යනකොට ඒ විග්‍රහය වෙනස් වෙනවා. කොහොමද? සමුදය කියන එක සමුදය විතරයි. හැබැයි සමුදය සත්‍ය කියන එක සමුදය සත්‍ය ගණයටත් ගන්න පුළුවන්, සමුදය කියන ගණයටත් ගන්න පුළුවන්. සමුදය කියන්නේ කුමක හෝ දෙයක තියෙන හේතුව කියන එක. ඒක සුගතියට තියෙන හේතුව වෙන්න පුළුවන්, දිව්‍ය ලෝකයට යන තැන හේතු වෙන්න පුළුවන්, බ්‍රහ්ම ලෝකයට යන තැන හේතු වෙන්න පුළුවන්, කුමක් හෝ දෙයක හට ගැනීමට තියෙන හේතුව. ඒකට සමුදය කියලා කියන්නේ. ඊළඟට සමුදය සත්‍ය කියලා කියන්නේ සම්පූර්ණ මේ දුකට තියෙන හේතුව, නන්දි රාගය, අභ්‍යන්තර ස්කන්ධ පංචකය තමන්ගේ කරගෙන මේ විදින දෙයටයි සමුදය සත්‍ය කියලා කියන්නේ. එතකොට සමුදය සත්‍ය කියන පුළුල් විග්‍රහයට සමුදය සත්‍ය කියලා ගන්නත් පුළුවන්. ඒ වගේම ඒ පුළුල් විග්‍රහය තුළට සමුදය කියලා ලෝකෙ දෙයක් තියෙනවා නම් ඒක ඇතුළත් කරන්නත් පුළුවන්. එතකොට සමුදය සත්‍ය දුරු කරාට පස්සේ එයාට සමුදය දුරු වෙනවා. සමුදය සත්‍ය කියන දෙකම ආවරණය වෙන නිසායි මේ විග්‍රහ කරන්නේ. යන්ට නිරෝධ. නිරෝධ සත්‍ය. නිරෝධ සත්‍ය සඳහන් කරනවා. නිරෝධ සත්‍යං තපෙත්වා අවශේෂෝ නිරෝධෝ නිරෝධෝ න නිරෝධ සත්‍යං. නිරෝධ සත්‍ය හැර යමක් වෙනව නම් ඒකට නිරෝධය කියලා කියනවා. ඒකට හැබැයි නිරෝධ සත්‍ය කියලා කියන්නේ නැහැ. නිරෝධ සත්‍ය හැර දෙයට නිරෝධය කියලා කියනවා. නිරෝධ සත්‍ය කියලා කියන්නේ නැහැ. නිරෝධය කියලා සාමාන්‍ය විග්‍රහය කරන්නේ ඕනම දෙයක් නැතිවීම. අපායට යන්න තියෙන මාර්ගය නැතිවීම ආදී ඕන දෙයක් අපිට ගන්න පුළුවන්. හැබැයි නිරෝධ සත්‍ය කියලා කියන්නේ සම්පූර්ණ භවයට යන්න තියෙනම හේතු ටිකම නැති කිරීම. යෝතස්සායේව අසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කියපු විදිහට සම්පූර්ණයෙන්ම මේ තෘෂ්ණාව දුරු කරන ලෙස අනුසේ වශයෙන්ම සපුරාම දුරු වීම තමයි නිරෝධ සත්‍ය කියලා කියන්නේ. අනේ නිරෝධ සත්‍ය කියන පුළුල් විග්‍රහයට නිරෝධයත් අයිති නිරෝධ සත්‍යත් අයිති. හැබැයි නිරෝධය කිව්වට එහෙම වෙන්නේ නැහැ. නිරෝධය කියන දේ සාමාන්‍ය කෙනෙකුටවත් තේරුම් ගන්න පුළුවන්. සමුදය කියන එක සාමාන්‍ය කෙනෙකුටවත් තේරුම් ගන්න පුළුවන්. හැබැයි නිරෝධ සත්‍ය, සමුදය සත්‍ය, දුක සත්‍ය කියන මේ දේවල් තේරුම් ගන්න ලැබෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ අනුශාසනාවෙන්මයි. ඊළඟට මාර්ගය සහ මාර්ග සත්‍ය. මග්ග සත්‍යං තපෙත්වා අවශේෂෝ මග්ගෝ මග්ගෝ න මග්ග සත්‍යං. මාර්ග සත්‍ය හැර වෙනත් දෙයක් තියෙනවා නම් ඒක මාර්ගය වෙනවා. හැබැයි මාර්ග සත්‍ය වෙන්නේ නැහැ. ආරසංගික මාර්ගය නැමැති ආර්ය උතුමන් දේශනා කරන මේ සත්‍ය ආරසංගික මාර්ගය ඒක මාර්ග සත්‍ය ඊළඟ සඳහන් කරනවා. එයින් බැහැර දේ මාර්ගය වෙනවා මිසක් ඒක මාර්ගය සත්‍ය වෙන්නේ නැහැ. ඊළඟට විස්තරයක් සඳහන් කරනවා. ඒ තමයි මග්ග සත්‍යං මග්ගං චේව මග්ග සත්‍යං චේ. මාර්ග සත්‍ය කියන දේ ඒක මාර්ගයත් වෙනවා මාර්ග සත්‍යයත් වෙනවා. මාර්ග සත්‍ය කියන පුළුල් විග්‍රහයට මාර්ග සත්‍යයත් ඇතුළත් වෙනවා. ඒ වගේම ඒ මාර්ග සත්‍ය පිළිපදිනකොට ලෝකේ තියෙන අනිත් සුගතිගාමි සියලුම මාර්ගත් අනිත් සාමාන්‍ය ලෝක විග්‍රහ කරන මාර්ගත් මේ තුළට අන්තර්ගත වෙනවා. එතකොට මාර්ග සත්‍ය හැර යමක් වෙනවා නම් ඒක මාර්ගයේ ඒක මාර්ග සත්‍ය නෙවෙයි. මග්ග සත්‍යං තපෙත්වා අවශේෂෝ මග්ගෝ මග්ගෝන මග්ග සත්‍යං. මාර්ග සත්‍ය හැර යමක් වෙනවා නම් ඒක මාර්ගයක මාර්ග සත්‍ය නෙවෙයි. හැබැයි මාර්ග සත්‍ය කියන විග්‍රහයට මාර්ගයත් අයිති මාර්ග සත්‍යයත් අයිති කියලා සඳහන් කරනවා. එතකොට පින්නොතුනි මෙන්න මෙතනින් තමයි අපි මේ ආරසිංහ මාර්ගයේ තේරුම් ගත යුතු අවස්ථාව. එතකොට බුදුරජාණන් වහන්සේ නිර්වාණගාමී මාර්ගයේ විදියට ප්‍රධාන විග්‍රහය ලෙස සඳහන් කළේ ආරසිංහ මාර්ගය. හැබැයි පින්නොතුනි අපි තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. මේ ආරසිංහ මාර්ගය නම් විග්‍රහයට තවත් බොහෝ දේශනා ඇතුළත් කරන්න පුළුවන්. මේකට යෝනිසෝ මනසිකාරය ඇතුළත් කරන්න පුළුවන්. ප්‍රඥා භාවනාවට විදර්ශනා භාවනාව ඇතුළත් කරන්න පුළුවන්. සමථ විදර්ශනා දෙක ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේම සීල සමාධි ප්‍රඥා වශයෙන් මේ විස්තර කරන්න පුළුවන්. සතර සතිපට්ඨාන විදිහට විස්තර කරන්න පුළුවන්. ඉන්ද්‍රිය ධර්ම පංචේන්ද්‍රිය පංචබල ආදී විග්‍රහයෙන් විස්තර කරන්න පුළුවන්. ආයතන කුසලතා විස්තර කරන්න පුළුවන්. සත්බොජ්ජංග වඩන්න කියලා දේශනා කළා තියෙනවා. මෙයාලි වශයෙන් දස කුසල් වඩන්න මෙයාදි නොයෙක් විග්‍රහයන් මේ අරසිංහ මාර්ගය තුළට ගොනු කරන්න පුළුවන්. ඒ ගොනු කිරීමේ හැකියාව තියෙනවා. අනෙතින්දි පින්නතුනි අපි මේ මාර්ගාංග ටික ක්‍රමානුකූලව ගැඹුරින් තේරුම් ගන්නට ඕන. ආරම්භයේදීම සරලින් තේරුම් අරගෙන ටිකෙන් ටික ගැඹුරට යන ආකාරය අපි තේරුම් ගන්නට ඕන. එතකොට ධර්ම ශ්‍රවණය කිරීමෙන් අප ලබන ප්‍රධානම දේ තමයි පින්නතුනි අපේ චිත්ත සංතානගත දුක් කරදරවලින් නිදහස් වීම. අපි දුකෙන් නිදහස් වෙනවාද කියන එක තීරණය වෙන ප්‍රධානතම සාධකය අපි කොයිතරම් දුරට ලෝභ, ద్వේස, මෝහ කියන මේ අකුසල මූලයන්ගෙන් දුර වෙනවාද කියන කාරණය. වෙනත් විදිහකින් කියනවා නම් කාමචන්ද ආදී නීවරණ වලින් දුර වෙන්නේ කොහොමද කියන කාරණය මත. තවත් විදිහකින් කියනවා නම් සක්කාය දිට්ඨිය ආදී සංයෝජන ධර්ම අනුසය වශයෙන්ම දුරු කිරීම මතයි සපුරාම අපේ කෙලෙස් නිදහස් වීම සහ අවසානයේදී දුකෙන් නිදහස් වීම තීරණය වන්නේ. මෙන්න මේ මාර්ගයේදී පින්නතුනි බුදුදහම හරියට මහා සාගරය වගේ ක්‍රමානුකූලව ගැඹුරට යන ධර්මයක්. මහා සාගරයේ බෙරළේ පටන් ටිකෙන් ටික ගැඹුරට යන වගේ භාගතුන් වහන්සේ දේශනා කරපු මේ ශ්‍රී සද්ධර්මයත් ටිකෙන් ටික ගැඹුරට යන ධර්මයක්. අනේ ධම්මගේ ප්‍රධානතම කාරණයක් තමයි සම්මා දිට්ඨිය කියන කාරණය. අරසංගික මාර්ගයේ ප්‍රධානතම කාරණේ විදිහට දක්වන්නේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨි පුරේ ජවන් කියලා දක්වන්නේ මේක. සම්මා දිට්ඨිය මුලින් යන්නට ඕන. ඒ වගේම දේශනා කරනවා ජානතෝහම් භික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමේ නො අජානතෝ නො අපස්සතෝ කියලා. දන්න කෙනාට දකින කෙනාටයි ආශ්‍රයංගේ ශේවීම දේශනා කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. මොකක් දන්න කෙනාටද? මොකක් දකින කෙනාටද? මේ ලෝක යථාර්ථය දන්න කෙනාට, සත්‍ය දකින කෙනාට, චතුරාර්ය සත්‍ය දකින කෙනාට කියලා. මෙයින් පැහැදිලි වෙනවා පින්නතුනි සම්මා දිට්ඨිය තමයි අපි කොයිතරම් දුරට ආධ්‍යාත්මික ගමන් මාගේ ඉදිරියට යනවාද කියන එක තීරණය වෙන ප්‍රධානතම සාධකය. එහිදී කොයිතරම් දුරට නිවැරදිව ධර්ම ශ්‍රවණය කරාද කියන කාරණය වැදගත් වෙනවා. ධර්ම ශ්‍රවණය ලැබීමට අපි කොයිතරම් දුරට කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න අපි නුවණැති වුණාද? අපි දක්ෂ වුණාද? කල්යාණ මිත්‍රයන් සමග කොයිතරම් දුරට අඛණ්ඩව අපි අඩුපාඩු දුරු කර ගැනීම සඳහා අපේ කොයිතරම් කාලයක් අඛණ්ඩව කල්යාණ මිත්‍රයන් ඇසුරු කළාද? ඒ කල්යාණ මිත්‍රයන් අතරුනොත් ඉහළ කල්යාණ මිත්‍රයන් වෙත කොයිතරම් ළඟා වෙනට අපි දක්ෂ වුණාද? ඒ දේශනා අපේ දේශවන් වලින් කොයිතරම් ඇසුවාද කියන කාරණේ මතයි සම්මාදිටියේ ප්‍රමාණය තීරණය වෙන්නේ. සමාධිටි ලැබුණු තරමට පේනතුනේ සම්මා සංකප්පාදී අනිත් අංග දිනු වෙලා අපේ මේ ආධ්‍යාත්මික ගමන් මාගේ ඉදිරියට යන්නට පුළුවන්කම තියෙනවා. ඒ ගිය පමණට අපට දුක නිදහස් වෙනට ආධ්‍යාත්මික සතුට සොය ළඟා කර ගන්නටත් පුළුවන්කම තියෙනවා. ධර්ම ශ්‍රවණය කරනකොට පේනතුනේ අපි ටිකෙන් ටික සමාධිටි ලැබනකොට සමාධිටි සාමිච්ඡාධිටි දෙක අතර වෙනස අපි තේරුම් ගන්නවා. සමාධිටි කියන්නේ යහපත් දැක්ම, මිච්ඡාධිටි කියන්නේ වැරදි දැක්ම. සමාධිටි ලැබෙන මිච්ඡාධිටි අඩු වෙනවා. මිච්ඡාධිටියේ බොහොම ගැඹුරුම අවස්ථාවක ඉදිරිය දක්වන්නේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. කරුණ 10කින් අපි වැරදි දැකීමටපත් වෙනවා. නත්ති දෙන්නම්, නත්ති ඨං, නත්ති හොතං, නත්ති සුගඩ දුක්කට අනං කම්මානම් පලං විපාකෝ, නත්ති අයන් ලෝකෝ, නත්ති පරෝ ලෝකෝ, නත්ති පිතා, නත්ති මාතා, නත්ති සුගඩ දුක්කට අනං කම්මානම් පලං විපාකෝ, නති සත්තා ඕපපාතික, නති ලෝකේ සමන බ්‍රාහ්මනා සමග්ගතා සම්මා පටිපන්නාදී වශයෙන් දුන් දෙහි විපාක නැත, යාගේ විපාක නැත, හෝමේ විපාක නැත, මෙලවක් නැත, පරලොවක් නැත, මවට සැලකීමේ ආනිසංස නැත, පියාට සැලකීමේ ආනිසංස නැත, කම්පල අදහදීමේ ආනිසංස නැත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැත, ඕපපාතික සත්වයන් නැත, මේ ආදි වශයෙන් කිසිදු දෙයක් නොපිළගන්නා ස්වභාවය කියනවා මිත්‍යා දෘෂ්ටි කියලා. ඒක නියත මිත්‍යා දෘෂ්ටි කියලා කියනවා. මෙන්න මේ මිත්‍යා දෘෂ්ටි ටිකෙන් ටික අඩු වෙනවා ධර්ම ශ්‍රවණය කළා නිවැරදි ලෙස අපි සම්මාදිටිය ලබා ගන්නකොට. අන්නේ සම්මාදිටිය ලැබෙනකොට අපට අර මිත්‍යා දෘෂ්ටියෙන් දුර වෙන වගේම නැති දෙන්නන් නැති එක්කන් නැති හොතන් නැති සුකට දුක්කටනම් කම්මානම් පලං විපාකෝ නැති අයං ලෝකෝ නැති මාතා ආදි වශයෙන් මේ සඳහන් වෙන කරුණු වලින් අපි නැත පැත්තෙන් දුර වෙලා අත්ති දෙන්නම් අත්තිට්ටම් අත්තිහුතං අත්තිසුකට දුක්කටනම් කම්මානම් පලං විපාකෝ ආදි වශයෙන් ඒ ගැන අපි යම් කෙසේ අවබෝධයකට පැහැදීමකටපත් වෙනවා. මෙන්න මේ පැහැදීම නම් වූ සම්මාදිටිය ප්‍රධාන වශයෙන් මහාචාර්යතුමාගේ සූත්‍ර වෙනි දේශනාවලදී කොටස් දෙකකට දක්වලා තියෙනවා. ආරසිංහ මාර්ගයේ තේරුම් ගැනීමේදී ප්‍රධානතම කාරණේ තමයි සම්මාදිටිය අපි කොයිතරම් දුරට තේරුම් අරගෙන තියෙනවාද කියන කාරණේ. අන්නේහිදී පින්නතුනි පළවෙනි අංගය තමයි මේ කර්මය පිළිබඳව විශ්වාස කරන ස්වභාවය. මහාචාර්ය අනිස සූත්‍රයේ දක්වනවා සම්මාදිට්ඨියෙන් පහම් බෙක්කවේ දොයං වදාමේ මහණෙන් මම සම්මාදිට්ඨිය කරුණු දෙකක් අංග දෙකක් කොට දේශනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. මොනවද ඒ? අත්තිබික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපදිවිපාක්කා. සාසර වූ පුණ්‍ය විපාක ගෙන දෙන උපදි සම්පත් ලබා දෙන සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ තමයි කර්මඵල ඇදහිමේ සම්මාදිට්ඨිය. අපේ හිත මුල්ලලා කරන යහපත් අයහපත් දේවල් වලට සැප හෝ දුක් විපාක ලැබෙනවා කියන අවබෝධය. මේකට කියනවා කම්මස්සගත සම්මාදිට්ඨිය නැත්නම් ලෞකික සම්මාදිට්ඨිය කියලා කියනවා. මෙන්න මේ සම්මාදිට්ඨිය ලැබිච්ච පමණට පින්නතුනි අපේ අයහපතින් මිදෙලා සබ්බපාපසකරණං කියපු විදිහට අයහපතින් මිදෙලා හැකි තාක් දුරට කුසල සුඛ සම්පදා කියපු විදිහට දාන සීල භාවනා කියන ත්‍රිවිධ ලෞකික කුසල අපි සිදු කරනවා. නැත්නම් ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සිදු කරනවා. මෙන්න මේ සම්මාදිටියත් එක්ක අපේ සම්මා සංකප්ප ආදී කාරණාවල ඉදිරියට යනවා. මේ සම්මාදිටියේ තිමුණු පමණට සම්මා සංකප්ප ඇති වෙනවා. නෙක්ඛම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන මෙන්න මේ යහපත් සංකල්පනා සිටිවිලි ඇති වෙනවා. ඊළඟට සම්මා වාචා, බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම කියන මෙන්න මේ වැරදි වචන වලින් වෙන් වෙලා අපි යහපත් වචන නිවැරදි ලෙස භාෂාව හසුරවනවා. සම්මා කම්මන්ත, ප්‍රාණඝාත, සොරකම් ආදත්ත දාන කියන මේ කායික වැරදි වලින් මිදලා සිල්වන්ත ජීවිතයක් ගත කරනවා. සම්මා ආජීව, නිවැරදි දිවි පැවැත්මක් අපි හුරු කරගන්නවා. මිච්ඡා ආජීවම් පහය සම්මා ජීවෙන් ජීවිකම් කප්පේති කියපු විදිහට වැරදි ජීවනෝපාය වලින් මිදලා අව්‍යාද වෙලදාම, සත් වෙලදාම, වස වෙලදාම, මේ ආදී මස් මාංශ සඳහා සතුන් වෙලදාම, මස් මාංශ වෙලදාම, මේ ආදී වැරදි ජීවනෝපාය වලින් මැරි වෙන් වෙලා අපි යහපත් ජීවනෝපායකට හුරු වෙනවා. මේක සමා ජීවේ. සමා වායාමේ යහපත් උත්සාහය, නූපං අකුසල් නොඉපදෙන්නට, උපං අකුසල් දුරු කරගන්නට, නූපං කුසල් උපදවා ගන්නට, උපං කුසල් දිනු කරගන්නට අපි නිරතුරු උත්සාහ කරනවා. සම්මා සති, නිවැරදිව තමන්ගේ සිහිය පිහිටුවා ගන්නවා, නිතර සිහියෙන් කටයුතු කරනවා. ඊළඟට සම්මා සමාධි, සමාධි අරමුණක නිතර සිත සමාධිමත් කරගන්නවා. පින්තුනේ අර ලෞකික සම්මාදිට්ඨියෙන් ආරම්භ කරු මේ ආධ්‍යාත්මික ගමන් මඟ ක්‍රමානුකූල ඉදිරියට යන ආකාරය. අපේ මුළු ජීවිතයේම ධර්මානුකූල ජීවිතයක් බවට පත් වෙනවා. හැබැයි පින්තුනේ තාමත් අපි මේ සංසාර චක්‍රයේ සැරිසරන විදිහට තමයි මේ අපේ ජීවන පැවැත්ම තියෙන්නේ. හැබැයි අපට දුගතිය මිදලා සුගතිගාමි වන්නට මේ ධර්ම මාර්ගය අපට උපකාරවත් වෙනවා. මේ සම්මාදිට්ඨිය අපි තවදුරටත් ගැඹුරට යනවා. දෙවෙනි සම්මාදිට්ඨිය සඳහන් කරනවා අත්ති භික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියලා කාරණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සම්මාදිට්ඨියක් තියෙනවා අරියා ආර්යවෝ, අනාසවා අනාසරවෝ, ලෝකුත්තරා ලෝකයෙන් ඉක්මෙන්නා වූ, මග්ගංගා මාර්ගයට අංගයක් වෙච්ච සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං කියන චතුරාර්ය සත්‍ය අවබෝධය සමග ඇතිවන සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨියෙන් කමසකට සම්මාදිට්ඨියෙන් ආරම්භ කරපු අපේ ආධ්‍යාත්මික ගමන් මඟ කලක් ගත වෙනකොට තමාරකින ධර්මෙහි සාන්දෘෂ්ටික ඵල විඳිනකොට බඩ වඩාත්ම කල්යාණ මිත්‍රණ වෙත සමීප වෙනට අපි උත්සාහ කරනවා. අපි අවංකව ධර්මාර්ගයේ කාලයක් ගත වෙනකොට ඉහෙළම ධර්ම කාරණා වෙත සමීප වෙන්නට ආධ්‍යාත්මික උවණාවක්, අභ්‍යන්තර උනන්දුවක්, උද්‍යෝගයක් ඇති වෙනවා. ඒ ප්‍රතිපල විදියට අපි මේ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය තේරුම් ගත්තට පස්සේ අපි තව දුරටත් මේ ධර්මාර්ගය ඉදිරියට යනවා. අනෙතින් පින්නතුනේ සම්මාදිට්ඨිය ආදී අංග වඩන්නේ සාමාන්‍ය සුගතියට යන්න විතරක් නෙවෙයි. මේ සංසාර චක්‍රේම නිදහස් වෙන්නටයි මේ ගමන දැන් මේ ආරම්භ කරන්නේ. අන්න ඒ අංග සඳහන් කරන්නේ විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, වස්සග්ග පරිණාමයෙන් කියන කතාවක් සඳහන් කරනවා. දැන් මේ චතුරාර්ය සම්මාදිට්ඨියත් එක්ක ආරම්භ කරන ආධ්‍යාත්මික ගමන් මඟ කොහොමද යන්නේ? විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, වස්සග්ග පරිණාමයෙන් කියන. කොහොමද විවේකයට බරව, විරාගයට බරව, නිරෝධය වඩමින්, වොස්සක පරිණාමින් නිවන සඳහා නැඹුරු වෙලයි දැන් අපි මේ ආධ්‍යාත්මික ගමන යන්නේ. අර සම්මාදිටිය නිතර නිතරම චතුරාර්ය සත්‍ය, දුක මොකද්ද, දුක සත්‍ය මොකද්ද, සමුදය මොකද්ද, සමුදය සත්‍ය මොකද්ද, නිරෝධය මොකද්ද, නිරෝධ සත්‍ය මොකද්ද කියලා වඩා වඩාත්ම මෙනෙහි කරමින් විරාගී භවින් කාලය ගත කරනවා. ඒ විතරක් නෙවෙයි සම්මා සංකප්ප. මුලදී අපි බාහිර ලෝකයක් ඇතැයි කියන හැඟීමෙන් නෙක්ඛම්ම සංකප්පාදී දේවල් අප සිදු කළා. දන් දෙන් ආදිය කළා. මෛත්‍රී වැඩුවා. අවිහිංසාව පුරුදු කළා. නමුත් දැන් මේ සම්මා සංකප්පේ වඩන්නේ කොහොමද? දැන් මේ සම්මා සංකප්පේ වඩන්නේ පින්නතුනි විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, වස්සග පරිණාමය කියපු විදිහට විවේකයට බරව, නිරෝධයට බලව, විරාගයට බරව, වස්සග පරිණාමයෙන් නිවන පැත්ත බල බල ඒ පැත්තට නැමිලා තමයි දැන් මේ සම්මා සංකප්පය වඩන්නේ. නෙක්ඛම් සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන මේ සංකල්ප වැඩෙන්නේ විදිහට. පින්නතුනි මෙහෙම යනකොට ඊළඟට සම්මා වාචා වෙනද අපි බාහිර ලෝකයක් ඇතැයි කියලා සම්මත කරගෙන ඒ ලෝකයේ තුල වචනය හික්මෙච්ච අපි, වචනය සුචිරවත් කරගත් අපි දැන් ඊටත් වඩා ගැඹුරට ගිහිල්ලා මේ චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් ඇතුව දැන් ඉන්න නිසා අර විරාග, නිරෝධ, විවේක නිසිත විදියට නිවනට නැඹුරු වෙලයි දැන් මේ වචනය අපි භාවිත කරන්නේ. වචන යහපත් කරගන්න, සම්මා වාචාව දියුණු කරන්න. ඊළඟට සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ කරුණු සියල්ලක්ම යන්නේ කොහොමද? අර මුලින් කියපු විදියට විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, වස්සග පරිණාමෙන් කියපු විදියට. මෙතෙන්දි පින්නතුනි ධ්‍යාන මට්ටම දක්වා දිනු වෙනකොට යස්මින් සමේ ලෝකෝත්තරං ජහනං භාවේති නියානිකං අපචේගාමින් දිට්ඨිකතානම් පහනාය කියලා සඳහන් කරනවා. නියානිකං නිවන අරමුණු කරගෙන අපචේගාමින් ස්කන්ධ පංචකේහි වැයවීමට යන විදියට දිට්ඨිකතානම් පහනාය දෘෂ්ටීන් සක්ඛය දිට්ඨිය ආදී දෘෂ්ටීන් ප්‍රහීණ කරන විදියටයි දැන් මේ සමාධිමත් බව දිනු කරන්නේ. මුලදී සාමාන්‍යයෙන් කාය විවේක, චිත්ත විවේක ලබා ගැනීම වශයෙන් සමතේ දිනු කරගත්ත මේ තැනැත්තා දැන් සපුරාම සමතේ වඩන්නේ තමන්ගේ ආධ්‍යාත්මික ගමන් මගේ අවිද්‍යාව දුරු කරගැනීමේ ඉහළම අභිලාෂයේ පුදුම්පත් කරගැනීම සඳහා. පින්නතුනි අපි මේ මුලින්ම කෙටි විස්තරයක් කළේ ආරසිංහ මාර්ගය පිළිබඳව. මෙතෙන් පින්නතුනි මේ අංගාට කොහොමද වඩන්නේ කියන එක ගැන අපි තවදුරටත් දැනුම් ඇති කර ගන්නට ඕන. මෙතෙන්දී බොහෝ දෙනෙකුට නැගෙන ප්‍රශ්නයක් තමයි මේ සම්මාදිට්ඨිය ආදී අංගවල මුලින් තියෙන ඕන මොකද්ද? මැදින් තියෙන ඕන මොකද්ද? අගින් තියෙන ඕන මොකද්ද කියන එක ගැන බොහෝ විට ප්‍රශ්න කරනවා. පින්වත්නි බුදුදහම ගැන සඳහන් කරන්නේ ආදි කල්යාණං, මජ්ජේ කල්යාණං, පරියෝසානේ කල්යාණං කියලා. මුල යහපත්, මැද යහපත්, අගේ හපත් කියලා. මුල කියන්නේ සීලය, මැද කියන්නේ සමාධිය, අග කියන්නේ ප්‍රඥාව. තවත් ඉහළට ගිහිල්ලා විමුක්ති, විමුක්ති ඥාන දර්ශන කියලා කියන්න පුළුවන්. පින්නතුනි මෙන්න මේ ගමන් මගේදී සම්මා දිට්ඨියට හිමිවන ස්ථානය මොකද්ද කියලා අපි දැනගන්නට ඕන. මාර්ගයක් විදිහට දැනගන්නකොට සම්මා දිට්ඨිය මුලින් යන්නේ. සම්මා දිට්ඨි පුරේ ජවන් කියන්නේ ඒකයි. සම්මා දිට්ඨිය මුලින් යන්නට ඕන. අන්නේ සම්මා දිට්ඨිය සුතමේ ඥාන විදියට තමා වැඩිය යුතු ආධ්‍යාත්මික ගමන් මඟ කුමක්ද කියලා දැනගන්නකොට සම්මා දිට්ඨිය මුලින් යන්නට ඕන. දුක්ඛාදී චතුරාර්ය සත්‍ය ගැන පැහැදිලි දැක්මක් සුතමේ ඥාන විදියට ලබා ගන්නට ඕන. ඒක අනිවාර්ය කාරණයක්. අන්න එතෙන්දී සම්මා දිට්ඨි පුරේ ජවන් කියපු විදියට සම්මා දිට්ඨිය නැත්නම් මේ සුතමේ ඥානය මුලින් තියෙන්නට ඕන. ඊළඟට පිනොතිනේ වඩනකොට, භාවිත කරනකොට වඩනකොට කොහොමද යන්නේ? සීලේ පදිට්ඨහය නරවසපඤ්ඤෝ කියපු විදියට සීලේ පිහිටලා චිත්ත භාවනා, පඤ්ඤා භාවනා නැත්නම් සමති දසන වඩනට ඕන. සරල උදාහරණයක් කිව්වොත් අපි කලින් නොගියපු තැනකට යනකොට අපි මුලින්ම දැනගන්නේ ගමනාන්තය, ඒ ලිපිනය. අපි නෙවිගේටරයකට යන තැන ඇඩ්‍රස් එක දානකොට අපි අවසාන ගමනාන්තයේ මේ ස්තන ඇතුළත් කරනවා. අන්නේ වගේ තමයි අපි මේ ආධ්‍යාත්මික ගමනමග ආරම්භ කරනකොට අපේ කොහොමද පංච නීවරණ දුරු කරන්නේ, කොහොමද අවිජ්ජා නීවරණ දුරු කරන්නේ, සක්කාය දිට්ඨිය ආදී නීවරණ ප්‍රහීණ කරන්නේ කොහොමද කියන පැහැදිලි අවබෝධයක් ලැබෙන විදියට මේ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය ගැන නිවැරදි දැක්මක් ඇති කර ගන්නට ඕන. එතෙන්දී මාර්ගය දැනගනකොට සමාධිය මුලියන්නේ. නමුත් වඩනකොට පින්නතුනි අර ගමන යන හදනකොට යන්නේ කොහොමද? තමා ඉන්න තැන ඉඳලා තමයි පියවරෙන් පියවර තියලා ඉදිරියට යන්නේ. අන්න ඒ වගේ තමයි වඩනකොට සීල සමාධි ප්‍රඥා දැනගන්නකොට මුලින් සමාධියෙන් ආරම්භ වෙලා යනවා. සමාධිටි පුරේජාන් කියපු විදියට භාවිත කරනකොට වඩනකොට සීලේ පිටලා කායික වාසී සංවරය ඇති කරගෙන චිත්ත භාවනා පඤ්ඤා භාවනා වඩනවා. මේක තවත් දුරට ගියාට පස්සේ පිනොතුනි මාර්ගඵල ලැබන මොහොතේදී මේ අංගවලදී විශේෂයෙන් අංග පහක් දක්වනවා. අර අටංගික කියන එක අංග පහක් පංචංගික මාර්ගයේ විදියට දක්වනවා. එතෙන්දී සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග පහක් දක්වනවා. එතෙන්දී අර සිල්වන්ත බව කියන එක හුඟක් දුරට සැඟවිලා යනවා. මොකද යා සීලය අනිවාර්යයෙන්ම පිළිටලා දැන් ඉන්නේ ඔහු සමති දර්ශනා වඩන පුද්ගලයන් බවට පත් වෙනවා. මෙහෙම ගිහිල්ලා පේනතුනි වඩාත්ම ඉහළ මට්ටමට යනකොට ඔහු මාර්ගඵල ලබන මට්ටමට යනකොට ඒ පුද්ගලයා නීවරණ අඩු කරගෙන එක්කෝ සමත පූර්වාංගම විදර්ශනාවෙන් හරි නැත්නම් විදර්ශනා පූර්වාංගම සමතෙන් හරි ධානාංග පිහිටන විදියට හිත සමාධිමත් කරගෙනනකොට ඔහුට අර අංග 8 එක පෙළකට තියලා සියල්ලක්ම වැඩෙන මට්ටමට එනවා. මෙන්න මේක අපි ඉන්ද්‍රිය සමතාවය කියලා දක්වන්නට පුළුවන්. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන කාරණා පහයි දැක්වෙන්නේ. ඒ පහම තමයි වෙනත් වචන වලින් පංචාංගිකෝ මග්ගෝ කියලා දක්වන්නේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා. මෙන්න මේ දෙක කිසියම් විදියක සමානත්වතාවයක් තියෙනවා. එතෙන්දි සීලය කියන අංගය නැත්තම් සම්මා වාචා, සම්මා කම්මන්ත කියන අංග දෙක ඇවිල්ලා නැහැ. ඇවිල්ලා නැත්තේ සීලය නැති නිසා නෙවෙයි. මේ මට්ටමට එනකොට මේ පුද්ගලයා කායික වාචික උපරිම සීලයෙන් තුල ඉන්නේ. සාමාන්‍ය පංච සීලේ අංග විතරක් නෙවෙයි. මේ මට්ටමට වෙන විටේ තැනැත්තා සතරගතියෙන් මිදිලා විශේෂයෙන්ම කරණිමෙත සූත්‍රයේ තියෙන සක්කෝ උජෝච සූජෝච ආදී ගුණාංග වලින් පිරිපුන් කෙනෙක් විදියට නච කුද්දන් සමාචරයේකින්චි යේන විඤ්ඤෝ පරි උපවදීයන් කිනු විදියට නුවණැත්තන් සිනිග්‍රහ කරන එක සුළුහ වරදක් නොකරන මට්ටමට ඔහු කායික වාචික ශික්ෂණයෙන් යුක්ත කෙනෙක් බවට පත්වෙලා පින්නතුනි මෙන්න මේ විදියට කෙනෙක් මුලදී කම්මසකතා සම්මාදිට්ඨියෙන් මිච්ඡාදිට්ඨිය දුරු කරපු මේ තැනැත්තා වඩවඩාත්ම කල්යාණ මිත්‍රයන් විසින් ධර්ම ශ්‍රවණය කරනකොට දුක්ඛාදී චතුරාර්ය සත්‍ය මේ තැනැත්තා තේරුම් ගන්නවා. අන්‍ය තේරුම් ගන්නකොට මේ තැනැත්තා ටිකෙන් ටික මේ සම්මාදිට්ඨිය ආදී කරුණු වඩවඩාත්ම ගැඹුරින් විවේක නිසිතව, විරාග නිසිතව, නිරෝධ නිසිතව නිවනට යොමු වෙලා කරනවා. ඒ තැනැත්තා නිර්වාණයට නැඹුරුකොට නිබ්බාන නින්නෝ, නිබ්බාන පෝනෝ, නිබ්බාන පබ්බාරෝ කියපු විදියට නිවන වෙත නැඹුරු වෙලා නිවනට බර වෙලා මේ තැනැත්තා මේ අංග දැන් වඩන කෙනෙක් බවට පත් වෙනවා. අන්න එහෙම වඩනකොට මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව ගැන ඉතාමත් වැදගත් විග්‍රහයක් දක්වනවා චුල්ල වේදල සූත්‍රයේ. ධම්මදින්නා මෙහෙණියගෙන් ප්‍රශ්නයක් කරනවා විසාක කියන උපාසක ගෘහපතියා. ඔහු අහනවා ආරසිංහික මාර්ගයේ තුල ත්‍රිවිධ ශික්ෂාව තියෙනවද, ත්‍රිවිධ ශික්ෂාව තුල ආරසිංහ මාර්ගය තියෙනවද කියලා. මේක පිනතුනි සුවිශේෂී ප්‍රශ්නයක්. ත්‍රිවිධ ශික්ෂාව සහ ආරසිංහ මාර්ගය සම්බන්ධ කරලා අපි සාකච්ඡා කරනකොට අපට පැනනගෙන ප්‍රශ්න බොහොමයක් මේන් අපට තේරුම් ගන්නට පුළුවන්. මෙතෙන්දි ධම්මදින්නා මෙහෙණිය ප්‍රකාශ කරන කාරණයක් තියෙනවා. ආරසිංහික මාර්ගයේ තුලට ත්‍රිවිධ ශික්ෂාව දානව නෙවෙයි, ත්‍රිවිධ ශික්ෂාව තුල ආරසිංහ මාර්ගය තියෙ කියලා. මොකද ත්‍රිවිධ ශික්ෂාව කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා. ආරසිංග මාර්ගයේ කියන අංග 8 තුලට සීල සමාධි ප්‍රඥා දාන්නේ නැහැ. සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාවට ආරසිංගික මාර්ගයේ කරුණු ඇතුළත් කරනවා. එතකොට සීල ස්කන්ධයටයි තියෙන මොකද්ද? සම්මා වාචා සම්මා කම්මන්ත. සමාධි ස්කන්ධයට වැටෙන්නේ සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. පඤ්ඤා ස්කන්ධයට වැටෙන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන එක. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් ප්‍රඥාවෙන් බුදුදහම ආරම්භ වෙන්නේ කියලා. පින්නතුනි ආරම්භයේදම ප්‍රඥාව තියෙන්නට ඕන. ආරම්භ වන්නේ ප්‍රඥාවෙන් අවසන් වන්නේ ඒ ප්‍රඥාව උපරිමයට ගිහිල්ලා විමුක්ති විමුක්ති ඥාන දර්ශන ස්පර්ශ කළා. මෙන්න මේ ආධ්‍යාත්මික ගමන් මගේදී පින්නතුනි මේ ආරසිංග මාර්ගයේ තියෙන සීලය සුවිශේෂී කාරණයක් වෙනවා. විශේෂයෙන්ම සෝනදණ්ඩ සූත්‍ර වැනි සූත්‍රවලදී මේ සීලය කොයිතරම් නිවැරදිව රකින්න ඕනද කියන එක පැහැදිලි කරනවා. සීලය කියන්නේ පින්නතුනි සාමාන්‍යයෙන් ගත්තොත් කායික වාචික සංවරය. කයින් දේවල් කරනකොට ප්‍රාණඝාතය, සොරකම, අදත්තා දාන කියන මේ වැරදි වලින් වෙන්වීමත්, වචනේ පිළිබඳව බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම කියන මේ හතරෙන් වෙන්වීමත් කායික වාචික සංවරය නැත්තම් සීලය කියලා අපි කියනවා. සාමාන්‍යයෙන් අපි මේ සීලය රකින්නේ බාහිර ලෝකයට කරදරයක් නොවන විදිහට, සමාජ යහපත සඳහා, නැත්තම් නීති රීති වලට තියෙන බය නිසා අපි යම් කිසි විදිහක ශික්ෂණයක් ඇති වෙනවා. තවත් ඉදිරියට යනකොට අපි කර්මය ගැන විශ්වාස වෙනකොට අපේ තමන්ගෙන් අනිත්‍යයට අයහපත් නොවන විදිහට ඉන්න ඕනේ කියන සුචරිත බව නිසා සිල්වන්ත වෙනවා. තවත් අපි කර්මය ගැන අවබෝධය ලැබෙනකොට පරලෝ ජීවිතයේදී දුගති ගාමී වීමට හේතු වෙනවා දුස්සීලවන්ත වුනොතින්. අනේ නිසා පරලෝ දුගතියෙන් මිදෙන්නට අපි සිල්වන්ත වෙනවා. ඊළඟට තවත් ඉදිරියට යනකොට ආධ්‍යාත්මික ජීවිත ගැන විශ්වාසය තියෙන කෙනෙක්, චිත්ත සමාධිය වඩන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ තැනැත්තාගේ චිත්ත සමාධිය වඩන්න බෑ, සිල්වන්ත නොවන. අනේ නිසා ඒ තැනැත්තා හැකි තාක් දුරට කායික වාචික සංවරය ඇති කරගන්නවා, අවම වශයෙන් පංචශීලය ආරක්ෂා කරනවා. අනේ පංචශීලිය තුලින් යාට ලොකු යහපතක් වෙනවා, ආත්ම තෘප්තියක් වෙනවා, පසුතැවීම අඩු වෙනවා, සමාජය තුල ගෞරවයට භාජන වෙනවා, අනිත්‍යගේ ප්‍රසාදයට ලක් වෙනවා, තමන් කරන වැඩ පහසුවෙන් නිර්පද්‍රිතව සිදු කරන්නට ඒ උපකාරයක් වෙනවා, තමන් හම්බ කරන ධනය සුරක්ෂිත වෙනවා. පංචශීල රකින්න කෙනා අවේරන් දේති, අභයන් දේති, අභ්‍යාපජ්ජන් දේති කියලා සඳහන් කරනවා. එයා අවෛරී බව, එයා මෛත්‍රිය ලෝකෙට ප්‍රධාන කරන කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට ටිකෙන් ටික සිල්වන්ත වෙන අපි බුදුදහමේ කියන සීලයට වඩා සුවිශේෂ සීලයක්. ඒ කොහොමද? දිට්ඨින් චනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන විදිහට දෘෂ්ටීන වලට නොපෙමෙන සිල්වන්ත භාවයක් තමයි බුදුදහමේ අගය කරන්නේ. මොකද දෘෂ්ටි කියලා කියන්නේ? එකක් තමයි සාස්වත දෘෂ්ටිය, සත්‍ය දෙගින් දිකටම නොවෙනස්ව යනවා කියන හැඟීම. නিত্য සපාත්ම වශයෙන් ලෝකයේ දිගටම එක විදිහට යනවා කියන විශ්වාසය. මේක සාස්වත දෘෂ්ටිය. මේක ඇති කියන අන්තයේ ඉඳලා ඇති කර ගන්නා වූ දැක්ම. නමුත් මේක නිවැරදි නෑ. තවත් කෙනෙක් නැක කියන අන්තයට යනවා, මේ ලෝකේ කිසිවක් නෑ, මරණයෙන් පස්සේ මුකුත්ම නෑ කියලා. ඒක උච්ඡේද දෘෂ්ටිය. මෙන්න මේ දෘෂ්ටි දෙකම බුදුදහමෙන් බැහැර කරනවා. කච්චානගත සූත්‍රයේදී තමන් පැහැදිලිව දේශනා කරනවා පංචස්කන්ධේහි සමුදය දකින කෙනා, පංචස්කන්ධේ හට ගැනීම දකින කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ, උච්ඡේද කියන අන්තයට යන්නේ නැහැ. ඒ වගේම හේතු නිසා හටගත් ස්කන්ධ පංචකය හේතු නිරෝධයෙන් නිරෝධ වෙන බව දකින තැනැත්තා සාස්වත කියන අන්තයට, දිගින් දිගටම යමක් නොවෙනස් යනවා කියන අන්තයට සාස්වත අන්තයට යන්නේ. ඒ අන්තයනුත් මිදෙනවා. මෙන්න මේ විදිහට ඉති ඉමස්මින් සති දං හෝති, ඉමස් උපාදායි දං උපජ්ජති. මේ ඇති කාලේ මෙය හට ගන්නවා, මෙය හට ගැනීමෙන් මෙය හට ගන්නවා කියන. ඒ වගේම ඉති ඉමස්මින් අසති දං නොහෝති, ඉමස් නිරෝධායි දං නිරුජ්ජති. හේතු නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වෙනවා කියන. මෙන්න මේ හට ගැනීම නිරෝධය පිළිබඳව හේතුඵල ධම පටිසම්පාදයේ හේතුඵල ධම නැත්නම් ආරේ න්‍යාය තේරුම් ගන්න කෙනා අර දෘෂ්ටි දෙකෙම මිදිලා ඒතනත්තා දකින්නේ හේතුම් පටිච්ච සම්භෝතං හේතු මඟා නිරුද්ධති. හේතු නිසා හටගත් දේ හේතු නිරෝධයෙන් නිරෝධ වෙනවා දකිනවා. යම් කිසි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන්නේ මේකයි. යම් කිසි දෙයක් හේතු නිසා හටගත්තනම් හේතු නිරෝධයෙන් ඒ සියල්ලක්ම නිරෝධ වෙනවා කියන එක මේකයි. දෙට්ටි දෙට්ට මත්තං කියන්නේත් මේකයි. දැක්ක දේ ඒ මොහොතේ හටගෙන නිරෝධ වෙනවා කියන කාරණය. පින්නතුනි මෙන්න මේ හේතුඵල ධහම දැකලා තිබෙන සීලය තමයි බුදුදහමේ නියම සීලය හැටියට අගය කරන්නේ. මෙන්න මේ සිල්වන්ත බව ඇති කරගත්තු කෙනා ඔහු සිල්වන්ත වන්නේ නිකන් නෙවෙයි. ඔහු සිල්වන්ත වන්නේ හිත සමාධිමත් කර ගැනීම සඳහා. ඔහු හිත සමාධිමත් කරන්නේ හුදෙක් සමාධිය සඳහා පමණක් නෙවෙයි. ඒ සමාධිමත් වෙච්ච හිතෙන් මේ චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂ කරගෙන සම්පූර්ණ දුකෙන් නිදහස් වීම සඳහායි, තෘෂ්ණාව මුලිනු ප්‍රාදේම සඳහායි, නැත්නම් අවිද්‍යායත්වේ අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියන අවිද්‍යාව ඉතුරු නැතුවම දුරු කරලා සංස්කාරාදිය නිරුද්ධ වෙලා ජරා මරණ ආදීන් සදහටම නිදහස් වෙනටයි මේ තැනැත්තා මේ සීලෙන් මේ ආධ්‍යාත්ම ගමන විසිතුරු කරගන්නේ. එතකොට ඒ තැනැත්තා කායික වාචික සංවරය උපරිම මට්ටමින් තියා ගන්නවා. ඔහු සාමාන්‍යයෙන් පංච සීල අංග පහ විතරක් නෙවෙයි. ඒ තැනැත්තා සතරගතියෙන් හැකිතාක් මිදෙනවා. අනිත් පැත්තෙන් ඒ තැනැත්තා කරණිමෙත සූත්‍රයේ තියෙන සක්කෝ උජෝච සූජෝච සෝචෝචස්ස මුදු අනතිමානි මේ ආදී ගුණාංග වලින් තමන්ගේ ජීවිතයට ආවරණයක් වගේ ඒ ගුණාංග වලින් වඩ වඩාත්ම ජීවිතය ලස්සන කරගන්නවා. එපමණක් නෙවෙයි නචකුද්දන් සමාචරයේ කිංචි යේන විඤ්ඤෝ පරිඋපාදීයං කියපු විදිහට නුනැත්තන් විසින් නිග්‍රහ කරන සුළු හෝ වරදක් නොකරින්නට මේ තැනැත්තා පෙනවෙනවා. ඇයි එහෙම කරන්නේ? කෙනෙකුට හිතෙන පුළුවන් බාහිරට තියෙන බය නිසා කියලා, සමාජ අප්‍රසාදයට ලක්වන නිසා කියලා. නැහැ පින්වතුනි, මේ මට්ටමට එනකොට මේ තැනැත්තාගේ ඒකායන බලාපොරොත්තුව හැකිතාක් හිත ලස්සනට තියාගන්න, කෙලෙස් වලින් මිදෙන්න ඕට වෙන අපේක්ෂා නැහැ. ඔව් කුමක් කළත්, ඔව් රැකියාවක් කළත්, අධ්‍යාපනයක් ලැබුවත්, ගෘහස්ථ ජීවිතයක් ගත කළත්, ඔව් කුමක් කළත් ඔහුගේ උපරිම බලාපොරොත්තුව හිත ලස්සනට තියාගන්න, රාග දේශ මොහවලින් හිත සපුරා නිදහස් කරගන්නටයි මේ තැනැත්තාගේ ආධ්‍යාත්මික සිහිනය. අන්නේ ආධ්‍යාත්මික අභිලාෂයේ සපුරා ගැනීම සඳහා යන්නා වූ මේ ආධ්‍යාත්මික ගමන් මගට ඔහු අවඩක් කරගන්න කැමති නැහැ. තමන්ගේ කායික වාචික වරදක් සිදුනොතින් ඒ දේ ගැන තමන්ට සිතනකොට හිතර ලොකු පසුතැවිල්ලක් දුකක් වේදනාවක් හට ගන්නවා. අන්න ඒ දුක් පීඩාවට ඔහු කැමති නැහැ. ඔහු හැකිතාක් දුරට ඒ නිදහස් වන්නට උත්සාහ කළා. ඔහු හැකිතාක් දුරට පච්චවේකීත්වා පච්චවේකීත්වා කායන කම්මං කාතබ්බං පච්චවේකීත්වා පච්චවේකීත්වා වාචාය කම්මං කාතබ්බං කියන බුදු වදනට අනුව ඔහු කායික වාචික යමක් කරනකොට නැවත නැවතත් ඒ ගැන පුනරාවර්ජනා කළා, ප්‍රතිවේක්ෂා කරලා එහි හොඳ නරක බලලා තමයි එතනත්තා කායික වාචික ක්‍රියා සිද්ධ කරන්නේ. මෙන්න මේ විදිහට සම්මාදිට්ඨිය ඇති කරගෙන යහපත් සංකල්පමන ඉන්නකොට ඒ තැනැත්තා සම්මා වාචා සම්මා කම්මන්ත සපුරාගෙන ඒ තැනැත්තා සම්මා ආජීවයෙන් තවත් තමන්ගේ ජීවිතය අර්ථවත් කරගන්නවා. සම්මා වායාම කියපු විදියට නිතර උත්සාහ කරනවා. මොකද්ද ඔහු කරන උත්සාහය? අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය, උප්පන්නානං අකුසලානං ධම්මානං පහනාය. නූපන්නා වූ අකුසල් නූපදීමටත්, උපන් අකුසල් දුරු කිරීමටත්, අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය, නූපං කුසල් ඉපදවීමටත්, උප්පන්නානං කුසලානං ධම්මානං බිහියෝ භාවාය කියපු විදියට දැනට ඉපදිච්ච කුසල් තියෙනවා නම් ඒව වඩ වඩාත්ම දියුණු කරගන්නට නිරතුරුව මේ තැනැත්තා කටයුතු කරනවා. මේක තමයි උත්සාහය කියලා කියන්නේ පින්නතුනි. මේ තැනැත්තා දැන් සපුරාම ආධ්‍යාත්මික ගමන් මගට බැසගත්ු කෙනෙක්. ඔහුගේ ජීවිතයෙන් මේ අරසිංහ මාර්ගයේ අංග අඛණ්ඩව පිහිටන මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඔහු නිතරම උත්සාහ කරන්නේ අකුසලෙන් මිදෙන්නත්, කුසලෙ දිනු කරගන්නටත්. සම්මා සති. ඔහු නිතරම කාය වේදනා චිත්ත ධම්ම කෙන ස්ථාන හතරෙහි නැත්තම් සිත කය දෙක ගැන නිතර අවධානයෙන් ඉන්නේ. වර්තමානයේ තුල කය සිත ගැන අවධානයෙන් ඉඳිමින් ඒ කය සිත නිර්මාණය වෙන හේතු, මේ කය නිර්මාණය වුණේ ආහාර හේතුවක් නිසා, ආහාර සමුදයෝ රූප සමුදයෝ ආහාර නිරෝධා රූප නිරෝධෝ කියපු විදිහට ආහාර ආදී හේතු නිසා රූපය හටගත්තා, ආහාර නිරෝධයෙන් රූපය නිරෝධ වෙනවා කියන මේ අවබෝධය ලබා ගන්නවා. ඒ වගේම වේදනා, ස්පර්ශ නිසා වේදනාව හට ගන්නවා, ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරුද්ධ වෙන බව මේ තැනත්තා දකිනවා. හිත, නාම රූප නිසා විඥානය හටගෙන නාම රූප නිරෝධයෙන් නිරෝධ වෙන බව දකිනවා. ස්පර්ශ නිසා ධර්මයන් සිතුවිලි හටගෙන නැත්තම් සංඛාර සංඥා දෙක හටගෙන ස්පර්ශ නිරෝධයෙන් එයත් නිරුද්ධ වෙන බව දකිනවා. මෙන්න මේ විදිහට මේ තැනත්තා සතිපට්ඨානය තුල අඛණ්ඩව පිහිටනවා. සතිය කාලයක් දිනු කිරීමේ ප්‍රතිඵල විදියට මෙතනටට පුළුවන්කම තියෙනවා හිත සමාධිමත් කරගන්න. කිසියම් කමඨහනක් භාවිත කරමින් ආනාපානසති භාවනාව, මෛත්‍රී භාවනාව, මෙයාදී භාවනා කමඨහනක් උපයෝගී කරගෙන මේ තැනත්තා දැන් ටිකෙන් ටික දිනපතාම හිත සමාධිමත් කරන කාලය වැඩි කරගන්නවා. හිත සමාධිමත් වෙන්නේ සාමාන්‍ය මට්ටමේ සමතයෙන් අවසන් වෙන නෙවෙයි. යස්මින් සමේ ලෝකුත්තරං ඥානං භාවේති නියානිකං අපචේගාමින් දිටිගතානම් පහනා කියපු විදියට යම්කිසි අවස්ථාවක ලෝකෝත්තර ඥාන වඩනවද කුමක් සඳහාද? නියානිකං නිවන සඳහා යොමු වෙලා අපචේගාමින් රෝපාදී පංචබයස්කන්ධයේ වැයවීම ඉලක්ක කරගෙන දිටිගතානම් පහනාය සක්කාය දිට්ඨිය ආදී දෘෂ්ටීන් දුරු කිරීම සඳහායි මේ තැනැත්තා මේ චිත්ත සමතය වඩන්නේ. ඒ විතරක් නෙවෙයි, අන්නේ චිත්ත සමතයේ ප්‍රතිඵල විදියට සිත විතක්ක විචාර පීතිසුත සුඛ ඒකාග්‍රතා ආදී වශයෙන් ධානාංග වලට හිත පිහිටනකොට, හිත සමාධිමත් වෙනකොට, මේ තැනැත්තාගේ කාමච්ඡන්ද ආදී නීවරණ යටපත් වෙනකොට අර සම්මා දිට්ඨිය ආදී අංග එක සම බිමකටපත් වෙනවා. ඔහු දැන් අඛණ්ඩව සිල්වන්ත වෙන කෙනා. මේ තැනැත්තාගේ අරසිංහ මාර්ගයේ අංග ටිකෙන් විශේෂයෙන්ම ඔහු දැන් මේ වන්ට සපුරාම සිල්වන්ත ජීවිතයක් ගත කරන්නේ. අනිත් අංගවන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ පංචංගයන් ඔහුගේ ජීවිතය තුළ අනවරතයෙන් පිහිටනවා. නැත්නම් පංච ඉන්ද්‍රිය, පංච බල කියලාත් අපිට මේක සඳහන් කරන්න පුළුවන්. ඒ තැනැත්තා දැන් සීලය අඛණ්ඩව පිළිපදින කෙනෙක්. ඔහුට දැන් සීලය ගැන කතා කරන්නවත් දෙයක් නැහැ. ඔහු දැන් සීලය සපුරාම තමන්ගේ ජීවිතය කරගෙන, ඒ විතරක් නෙවෙයි මේ ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රිය ධර්ම, සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා කියන ඉන්ද්‍රිය ධර්ම, නැත්නම් සද්ධා බල, විරිය, සති, සමාධි, පඤ්ඤා ආදී බල ධර්ම, නැත්නම් වෙනත් විදිහකින් කියනවා නම් මේ අරසිංහ මාර්ගයේ අංග ඔහු එකම සම භූමියකට ගේනවා මේ චිත්ත සමාධියත් එක්ක. අන්න එහි ප්‍රතිඵල තමයි ටිකෙන් ටික සක්කාය දිට්ඨිය ආදී දෘෂ්ටීන් දුරවන ආකාරය. මෙහෙම ඔහු කාලයක් වඩලා තවදුරටත් ඉදිරියට මේ ගමන මග යනවා හිත සමාධිමත් කරමින්. ඔහු අඛණ්ඩව මේ ආධ්‍යාත්මික ගමන මග යෑමේ ප්‍රතිඵල විදියට නැවත ඔහුට කාමරාග පටික කියන සංයෝජන තුනි වෙන ආකාරයට නැවතත් ඔහු ආරස්න මාර්ගය අංග තුල පිහිටනවා. මේ ගමන මග තව තවත් විසිරු කරගෙන ඉදිරියට යනකොට ඔහු කාමරාග පටික සම්පූර්ණයෙන්ම දුර වෙන ආකාරයට මේ ආරස්න මාර්ගය තුල තවදුරටත් ස්ථාවර වෙනවා. මෙහෙම ගිහිල්ලා ඔහු අඛණ්ඩව මේ ගමන ඉදිරියට ගිහිල්ලා අවසානයේදී ඔහු රූපරාග, අරූපරාග, මාන, උද්දච්ච, අවිජ්ජා කියපු විදියට සියලුම සංයෝජන අනුසයවසෙම දුර වෙන විදියට සපුරාම ඔහු මේ ස්කන්ධ පංචකයේ සමුදය වේ දකින මට්ටමට එනවා. නැත්තං ඇස ආදී ආයතන, චක්කු ධාතු ආදී ධාතු, රූප ආදී අරමුණු මේ සියල්ලක්ම පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධන ආකාරය. අහුත්වා සම්බුතං හුත්වා නබවිසති කියපු විදියට පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන සම්පූර්ණ අවබෝධය හෝ අතරක් නැතුව අත්විඳින කෙනෙක් බවට පත් වෙනවා. පින්නතුනි හරියට ලෝකයේට සූර්යාලෝකය පෑවා වගේ. මුලින් අපට හරියට විදුලියක් හිටුවා වගේ මේ චතුරාර්ය සත්‍ය අරිසිං මාර්ගිකඳ අවබෝධය එනවා. ඊළඟට තවදුරටත් ඒ ආලෝකය තවත් තිබ්බා වගේ ඔහුට තවදුරටත් මේ අවබෝධය පහළ වෙනවා. ඊළඟට සඳක් පෑවෝ වගේ තවදුරටත් ඔහුට මේ ආලෝකය පහළ වෙනවා. මෙහෙම ගිහිල්ලා ලෝකයේ සම්පූර්ණ විනිවිද පේන සූර්යාලෝකය වගේ ඔහුට අනවරතයෙන් නොකෙඩි අඛණ්ඩව මේ අරසිංහ මාර්ගය තුලත් චතුරාර්ය සත්‍ය අවබෝධය තුලත් ඔහු අඛණ්ඩව පිහිටන කෙනෙක් බවට පත් වෙනවා. එෙහිදී ඔහු දුක සත්‍ය පිරිසින් දැනගන්නවා. දුක සත්‍යම් පරිඤ්ඤයම්, මේ පංචස්කන්ධය සහ පංචබස්කන්ධය වෙනස උ තේරුම් ගන්නවා. පංචස්කන්ධය කියලා කියන්නේ අර විපාක මට්ටමේහි කුසලයක්වත් අකුසලයක්වත් නොවන පිරිසුදු මට්ටම. පංචබස්කන්ධය කියලා කියන්නේ සාස්ත්‍ර උපාදානිය කියපු විදියට සාස්ත්‍රව උපාදාන විදියට ගන්න ස්කන්ධ පංචකය. ඊළඟට දුක් සමුදය සත්‍ය පහතබ්බම් ප්‍රහීණ කරපු කල යුතු දෙයක් විදියට දකිනවා. මේ තෘෂ්ණාව, මේ නැවත නැවතත් පුනර්භවය ඇති කරන මේ ලෝකෙට තියෙන ඇලීම, තෘෂ්ණාව උපාදාන වශයෙන් ගන්න එක ඔහු දුරු කරනවා. ඒ සඳහා ඔහු මාර්ගයේ විදියට මේ අරසිංහ මාර්ගය භාවිත කළ දියක් කළ යුතු දෙයක් විදියට ඔහු වඩ වඩාත්ම ප්‍රත්‍යක්ෂ කරනවා. ඒ වගේම නිරෝධ සත්‍ය සාක්ෂාත් කළ යුතු දෙයක් විදියට ඔහු සාක්ෂාත් කරමින් ඉදිරියට ගිහිල්ලා එහි උපරිමයටපත් වෙනවා. මෙන්න මේ විදියට පින්නතුනි, අර සම්මාදිට්ඨියෙන් ආරම්භ කරපු ආධ්‍යාත්මික ගමන් මඟ සම්මාදිට්ඨි පුරේ යවන් කියපු විදියට පටන් අරගෙන මෙතනත්තායිහි ලෞකික මට්ටමේ සමතේ දක්වා වඩලා ඊට පස්සේ ටිකෙන් ටික ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගෙන චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයෙන් ඉදිරියට එන මෙතනත්තා අවසානයේදී අටංග සමන්නාගතෝ සේකෝ කරුණු අටකින් සමන්විත වනට සේක පුද්ගලෙක් වශයෙන්ුත් දසංග සමන්නාගතෝ සේකෝ කියපු විදියට අංග 10කින් යුක්ත කෙනා අසේක කෙනා රහත් භාවයේ කියන தත්ත්වය උරුම කර ගැනීම සඳහා මේ ගමන් මගේ ඉදිරියට යනවා. සම්මා ඥාන සම්මා විමුක්ති කියන තවත් කරුණු දෙකක් එකතු වෙනවා රහත් භාවයට පත්වීමේදී. මේ විදියට පින්නොත්නි අපි මේ ආධ්‍යාත්මික ගමන මගේ යනකොට සම්මා දිට්ඨිස්ස භික්ඛවේ මිච්ඡා දිට්ඨි නිජින්න හෝති. සම්මා දිට්ඨි ඇති තැනැත්තාට මිත්‍යා දෘෂ්ටිය වැය වෙලා සීන වෙලා යනවා. සම්මා සංකප්පස්ස මිච්ඡා සංකප්පෝ නිජින්න හෝති. සම්මා සංකල්පය තියෙන කෙනාගේ මිච්ඡා සංකල්පයේ වියලෙලා දිය වෙලා ශූන්‍ය වෙලා යනවා. සම්මා වාචස්ස භික්ඛවේ මිච්ඡා වාචෝ නිජින්න හෝති. සම්මා වාචාව ප්‍රගුණ කරන කෙනාට මිච්ඡා වාචාව වැය වෙලා යනවා. සම්මා කම්මන්තස්ස මිච්ඡා කම්මන්තෝ නිජින්න හෝති. සම්මා කම්මන්තේ වඩන කෙනට මිච්ඡා කම්මන්තය වැය වෙලා සිඳිලා කිය වෙලා යනවා. සම්මා ආජීවස්ස මිච්ඡා ආජීවෝ නිජින්න හෝති. සම්මා ආජීවයෙන් ජීවත් වෙන කෙනාගේ මිත්‍යා ආජීවය වැය වෙලා යනවා. සම්මා වායාමස්ස මිච්ඡා වායාමෝ නිජින්න හෝති. යහපත් උත්සාහින කෙනාගේ මිත්‍යා උත්සාහය දුර වෙලා යනවා. සම්මා ආජීවස්ස මිච්ඡා ආජීවෝ නිජින්න හෝති. යහපත් දිවි පැවැත්මෙන් ඉන කෙනාට අයහපත් දිවි පැවැත්ම කියන එක බෑ වෙලා යනවා, ශූන්‍ය වෙලා යනවා. සම්මා සතිස්ස මිච්ඡා සතිය නිජින්න හෝති. සම්මා සතියෙන් ඉන කෙනාගේ මිච්ඡා සතිය දිය වෙලා යනවා. සම්මා සමාධිස්ස භික්ඛවේ මිච්ඡා සමාධේ නිජ්ජින්න හෝති. සම්මා සමාධියෙන් යහපත් ලෙස හිත සමාධිමත් කරගත්තු කෙනාගේ වැරදි විදියට හිත සමාධිමත් කිරීම සියල්ලක්ම වැයලා යනවා. සම්මා ඥානස්ස මිච්ඡා ඥානං නිජ්ජින්න හෝති. සම්මා ඥානෙන් ඉන කෙනාට මිච්ඡා ඥානය දුර වෙලා යනවා. සම්මා විමුක්තිස්ස මිත්‍යා විමුක්තිය නිජ්ජින්න හෝති. යහපස්සේ විමුක්තියට පත් වෙච්ච කෙනාගේ මිත්‍යා විමුක්තිය දුර වෙලා යනවා කියලා සඳහන් කරනවා. පින්නතුනි, මේ ආධ්‍යාත්මික ගමන් මඟ ශ්‍රුත්වන්ත භාවයෙන් ආරම්භ කරලා සිල්වන්ත භාවයෙන් දිනු වෙන්නට ඕන. මේ සීලය කියන එක නිතරම ප්‍රඥාවෙන් එකට සම්බන්ධ වෙන්නට ඕන. සීලය ප්‍රඥාවෙනුත් ප්‍රඥාව සීලෙනුත් පිරිසිදු වෙන්නට ඕන. යම් තැනක සීලය තියෙනවා නම් එතන ප්‍රඥාව තියෙන්නට ඕන. යම් තැනක ප්‍රඥාව තියෙනවා නම් එතන සීලය තියෙන්නට ඕන. සෝන දණ්ඩ සූත්‍රය තාම පැහැදිලිව දක්වනවා මේ සීලයත් ප්‍රඥාවත් කොයිතරම් එකට බද්ධ වෙලා යනවද කියලා. එක අතකින් තව අතක් හොදන්න වගේ එක අතක් අපට හොදන්න ඕන නම් අපි අනිත් අතත් එක්ක එකට මිශ්‍ර කරලා ඒ අත හොදන්නේ. අන්න ඒ වගේ මේ සීලෙන් ප්‍රඥාව පිරිසිදු වෙන්නට ඕන, ප්‍රඥාවෙන් සීලය පිරිසිදු වෙන්නට ඕන. ඒ වගේම සීලෙන් සමාධිය පිරිසිදු වෙන්නට ඕන, සමාධියෙන් සීලය පිරිසිදු වෙන්නට ඕන. ඒ වගේම සමාධියෙන් ප්‍රඥාව පිරිසිදු වෙන්නට ඕන, ප්‍රඥාවෙන් සමාධිය පිරිසිදු වෙන්නට ඕන. ඒ ප්‍රතිඵල ලෙස සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යථාභූතං පජානති කියපු විදියට සමාධිමත් වෙච්ච තැනැත්තා ලෝක යථාර්ථය නුවණින් දකිනවා කියලා සඳහන් කළා. මොකද ලෝක යථාර්ථය කියන්නේ හැම වෙලාවෙම ඇසට රූපයක් පේනකොට ස්කන්ධ පංචකයක් හටගත්ත දුක සත්‍ය හටගත්තා. ඒක නිරුද්ධ වුණා. ඊට පස්සේ කාසාවෙන් ගත්තොතින් ඒක සමුදය සත්‍ය බවට යනවා. සාහස උපාදානීය ගණයට යනවා. දුක සමුදය හට ගන්නවා. ඒකෙන් දුරුණානන් දුක නිරෝධය, තමන් අඛණ්ඩ වින මාවත, ආරසිංහ මාර්ගය. මෙන්න මේ කාරණා හතර ජීවිතයේ පිනතුනි හැම වෙලාවෙම පේන අවස්ථාවක් බවට පත් වෙනවා. එතනත්ට ධර්මයේ සාන්දෘෂ්ටික බව අකාලික බව පේන්නේ මේ ධම්මගෙන් පොඩ්ඩක් අතහොට අයින් වෙන හිතෙන්නේ. උජුකෝ නාමසෝ මග්ගෝ අභිහානම සාදිසා කියලා සඳහන් කරනවා. මේ අරසිංහ මාර්ගයේ ඍජු මාවතක්, නිවනට යන්න තියෙන ඍජු මාවතක්. ලෝකේ තියෙන ගංගා සියල්ලක්ම මොහොත වෙත නැඹුරු වෙනා වගේ පහත් බිම් කරා යනවා වගේ මේ අරසිංහ මාර්ගයට නැඹුරු වෙච්ච කෙනා නිර්වාණය නැමැති සාගරය කරා ක්‍රමයෙන් ගමන් කරන කෙනෙක් බවට පත් වෙනවා. පින්නතුනි මෙන්න මේ ආධ්‍යාත්මික ගමන් මඟ අපේ ජීවිතයට ආලෝකයක් වෙනකොට ධර්මයේ පිළිපදින්න පිළිපදින තමන්ට ලොකු සතුටක් එනවා. අභ්‍යන්තර සැනසීමක්, චිත්ත ඒකාග්‍රතාවයක්, සතුටක් එනවා. ඇයි ඒ? අර කාමච්ඡන්ද ආදී නීවරණ අඩු වෙනකොට සක්කාය දිට්ඨිය ආදී සංයෝජන අඩු වෙන අඩු වෙන තමන්ගේ හිත ලස්සන වෙනකොට හිතේ සතුට වැඩි වෙනවා. ලෝභ ආදී අකුසල මූලයන් ටිකෙන් ටික අඩු වෙනකොට තමන්ට ජීවිතයේ ආධ්‍යාත්මික සතුට දිනු වෙනවා. එතෙන්දි තමා කුමන කටයුත්ත කළත් ඒ සියලුම කටයුතු වලට වඩා ධර්මයේ හැසිරීම ඔහු ජීවිතයේ ප්‍රමුඛාංගය බවට පත් කරගන්නවා. ඔහු ජීවිතයේ ප්‍රමුඛ ස්ථානෙ දෙන්නේ මේ ධර්මයේ පිළිපැදීම. අභිහානම සාදිසා මේ ඍජු මාවතේ ගමන් කරනකොට ඔහුට ඔහුගේ දිසාවන් ඔහු යන හැම තැනක්ම ඔහුට නිර්භය මාවත බවට පත් වෙනවා. ඔහු කොයි අවස්ථාවක මේ ගැත්ත ඔහුට දුගති බයක් නැහැ. දුගති බයෙන් ඔහු මිදෙලා ඉන්නේ. ඔහු නිතරම සුගති ස්ථාවර කරගෙන ඉන්නේ. මේ ජීවිතය අහිමි වෙනකොටම මීට වඩා ඉහළ සුගතියකට යන්නට ඒ තැනැත්තා සියලු වටා පිටාව සකස් කරගෙන තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, ගතවන දිනක් පාසා ඒ තැනැත්තා සකය දිටිය ආදී සංයෝජන දුර වෙන මාවතකයි ඉන්නේ. ඔහු ටිකෙන් ටික නිවන වෙත ළඟා වෙමින් ඉන්නේ. ඔහු ජීවිතයේ වඩාත්ම ඉහළම කරුණු වඩමින් ඉනකොට දින දින ඔහුට දුකෙන් නිදහස් වෙනටත් පුළුවන්කම තියෙනවා. මේ අවසාන ප්‍රතිඵලය පින්නතුනි, එතනත්තා දවසකට වඩන අනිත්‍ය සංඥාව නැත්තම් සමුදේවය බැලීම, මේ හැම වෙලාවෙම ජීවිතයේ කියන ස්කන්ධ පංචකයක් හට ගැනීම නේද? මේ දුක සත්‍ය හටගෙන නිරෝධය නේද මේ උනේ? නැත්තම් දුකේ හටගෙන නිරෝධය නේද මේ උනේ කියන එක බලන එක විතර ඔහුගේ ජීවිතේ වටපත් වෙන්නේ. ඒ චතුරාර්ය සත්‍ය බැලීමම තමයි ඔහුගේ එකම සතුට, ආධ්‍යාත්මික ප්‍රීතිය, මානසික සහනය බවටපත් වෙන්නේ. ඔහුට එන් බැහැර කිසිම දෙයක් ජීවිතේ වටින්නේ නැහැ. අරිසිංහ මාර්ගයෙන් මේ අංග ජීවිතයේ පිහිටනකොට ඔහුගේ ජීවිත අභ්‍යන්තර සතුටකින්, ආලෝකයකින්, ප්‍රීතියකින් පිරී ඉතිරි යන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එහෙම තමයි ධම්මගෙහි ඉදිරිට යන අතරේදී මේ ධම ලෝකෙට දෙන්නට පුළුවන් හැකි හැම ශක්තියක්ම ඔහු යොදනවා. ඔහුගේ කාලය, ධනය, ශ්‍රමය, වෙනත් කුසලතා මේ සියල්ලක්ම මේ ධම ලෝකෙට ගෙනීම සඳහා ඔහු කැප කරනවා. ඇයි ඒකට හේතුව? තමා මේ සතුට විඳිනකොට, දුකෙන් නිදහස් වෙනකොට, අනේ මේ ලෝකේ ඉන්න අනිත් අයත් අතීත කතාත්ම භවවල මගේ මම තාත නේද, මේ අයටත් මේ දුකෙන් නිදහස් වෙන මාවත කියා දෙන්න ඕන නේද, ඒ සඳහා යට උදව් කරන්න ඕන නේද කියන දැඩි අභ්‍යන්තර උනන්දුවක් ඇති වෙනවා. අන්නේ උනන්දුව සඳහා ඔහු කරන්න පුළුවන් සියලු කැපවීම කරනවා. ඔ ඇයට දරුවන් ඉන්නව නම් ඒ දරුවන් උනත් මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා කැප කරන මට්ටමට ඔහුගේ මනස දීනු වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් පින්නතුනි, අද අප මේ සාකච්ඡා කරේ බුදුදහමේ ප්‍රධාන ඉගැන්වීමක් වන ආර්ය අෂ්ටාංගික මාර්ගය, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ආදී මේ අංග සම්මා දිට්ඨිය මුලින් ගමන් කොට වැඩෙන ආකාරය මේ අපි සඳහන් කළේ. ඉතින් ඒක මුලදී සුතමේ ඥානයෙන් සම්මා දිට්ඨියෙන් ඇති කරගත්තු මේ ඥානය, චින්තාමය ඥානෙන් දිනු කරගෙන භාවනාමය ඥානෙදී සමතාවයකටපත් වෙලා ඒ උපරිමයට ගිහිල්ලා අංගාට අංග 10ක් බවට පරිවර්තනය වෙලා විමුක්ති ඥාන දර්ශන මට්ටමට සිත දිනු කරගන්න ක්‍රමයයි බුදුදහම තුලින් අප මේ සාකච්ඡා කළේ. ඉතින් මේ ධම්මගේ අවසාන ප්‍රතිඵලය තමයි අපේ ජීවිතයේ හට ගැනීම නිරෝධයේ බැලීම සමගම අනිමිත්ත, ශුඤ්‍යත, අපහණිත කියපු විදියට කිසිම තැනක හේත නිමිති වශයෙන් බැසගන්නේ නැහැ. ඒ වගේම කිසිම දෙයක් හරයක් වශයෙන් ගන්නේ නැහැ. හැම දෙයක්ම ශූන්‍ය වශයෙන් දකිනවා. හේතුඵල ධමනුව බලනවා. ඒ වගේම අපාණිත කිසිම දෙයක් ප්‍රනිදි වශයෙන්, සාර වශයෙන් ඔහු ගන්නේ නැහැ. ඔහු අනිත්‍ය දුක අනාත්ම වැඩිමේ ප්‍රතිඵල විදියට මේ අනිමිත්ත, ශූන්‍යත, අපාණිත කියනසේ ජීවිතය දකිනකොට ඔහු කිසිම දෙයක් අවිද්‍යාසහගතව න අභිනන්දති, න අවිවදති න අජ්ජෝ සයිතිට්ඨති කියපු විදියට කිසිම දෙයක් ගැන අවිද්‍යා සහගතව සතුටු වෙන්නේ නැහැ. අවිද්‍යා සහගත වේ තැනැත්තා කිසිම දෙයක ගුණ කියන්නේ නැහැ. විවේචනය කරන්නේ නැහැ. ඒ වගේම න අජ්ජෝ සයිතිට්ඨති අවිද්‍යා සහගතෝ කිසින තැනක ඔහු බැසගෙන නැහැ. මෙන්න මේක තමයි නිදහස කියලා කියන්නේ. විමුක්තිය කියලා කියන්නේ. නිවීම කියලා කියන්නේ. අපි සසර බොහෝ කාලයක් සසර භවෙන් භවය ගමන් කළේ මේ සම්බුද්ධ ශාසනය සොයාගෙන. සම්බුද්ධ ශාසනයකින් ලබන අමිල ප්‍රතිඵලය මේ සදහම් පණිවිඩය ශ්‍රවණය කිරීම. අපේ ජීවිතයෙන් ලබන ඉහළම ප්‍රතිඵලය මේ දහම ජීවිතය බවට පත් කර ගැනීම. ඒක බණහන වෙලාවේ සිල් සමාදන් වෙච්ච දවසේ පන්සලට ගියපු දවසේ විතරක් කරන එකක් නෙවෙයි. ඒක ඒ දහම අපේ හුස්ම සමගයකට සමගාමී කර ගැනීම. හුස්ම ගන්න මොහොතක් පාසාම ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම වැඩෙන විදියට, ශ්‍රද්ධාදී බල ධර්ම වැඩෙන විදියට, සම්මාදිට්ඨි අංග වැඩෙන විදියට, සති සම්බොජ්ජංග ආදී බොජ්ජංග වැඩෙන විදියට, සමති දර්ශනා වැඩෙන විදියට, චතුරාර්ය සත්‍ය ප්‍රකට වෙන විදියට උපරිම ලෙස තමන්ගේ සිහිය නුවණ පවත්වා ගන්න උත්සාහ කරන්න. එසේ කරන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. පින්තුන්ට අද ශ්‍රවණය කරපු ධර්ම කරුණු වලින් ප්‍රශ්න අහන්න තියෙනවා නම් අපි ඒකටත් අවස්ථාව ලබා දෙනවා. එහෙම නැත්නම් අපි මෙතනින් ඉමාටපත් කරනවා. අද අප සාකච්ඡා කළේ 6 වෙනි දේශනාව විදියට ආරස්තිගික මාර්ගය. මේ අංගාඨක යුක්ත මාර්ගයට අනිත් සියලුම දේශන ඇතුළත් කරන්න පුළුවන්. සතිපට්ඨානය ගත්තත්, ඉන්ද්‍රිය ධර්ම ගත්තත්, ඒ වගේම ප්‍රඥාව ගත්තත්, පටිසම්පාදය ගත්තත්, චතුරාර්ය සත්‍ය ගත්තත්, සතර ධ්‍යාන ගත්තත්, සීලය ගත්තත්, කර්මය ගත්තත් මේ බොහෝ තේමා කියන තුනේ මේ ආරසිංහ මාර්ගය නැමැති අංග 8 තුල ගොනු කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ඒක මුලදී අපි කම්මස්ස කතා සම්මාදයේ තියඳලා සම්මා සමාධි දක්වා දිනු කරගෙන සමාධිය දිනු කරගෙන ඊළඟට චතුසත්‍ය සම්මාදිටියෙන් අර සම්මාදිටියත් ඉක්මවල ගිහිල්ලා සම්මා ඥාන සම්මා විමුක්ති කියන අංග දෙකත් එකතු කරගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. එනිසා බුදුදහම කියලා කියන්නේ කාමච්ඡන්දාදී නීවරණ දුරු කරන ධර්ම විතරක් නෙවෙයි සක්කාය දිට්ඨිය ආදී සියලු සංයෝජන අවිද්‍යා සාගතව තියෙන අවිද්‍යාව ඇතුළු සියලුම සංයෝජන දුරු කරන ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කළේ. ඉතින් මේ අවිද්‍යාව දුරු වෙන නම් අපි නිතරම නුනින් බලන්නට ඕන. එහැට රූපයක් දකින හැම වෙලාවෙම කල්පනා කරන්න මේ දකින රූපය ඒ දකින මොහොත වෙන විට ඒ රූපය දැකපු ඇහැක් නිරුද්ධ වෙලා රූපයක් නිරුද්ධ වෙලා චක්කු විඥානය, චක්කු සම්පස්සය, චක්කු සම්පස්සය වේදනා, රූප සංඥා, රූප සංඥා කියන මේ ස්කන්ධ පංචකම නිරුද්ධජ තැනක ඒ අරබය හටගත් සංඥා වේදනා දෙක ධර්ම ලම්භනයක් විදියට මනායතනෙන් තේරුම් ගන්න මනෝ විඥාන අවස්ථාවේ මා මේ ඉන්නේ. ඒ මනෝ විඥානයත් හේතු නිසා හටගෙන නිරුද්ධන ආකාරය දකින්න. කනට ශබ්දයක් ඇහෙනකොටත් ඒ වගේම බලන්න. නාසයට ගඳ සුවඳක් විඳිනකොට, දිවට රසයක් දැනෙනකොට, කයට පහසක් ලැබෙනකොට මේ හැම දැනෙදිම දක්ෂ වෙන්න දැන් මේ රූපේ නිරුද්ධ වෙලා තියෙන කියලා. රූපය කියන එකක් තියෙනවා. හැබැයි ඒ රූපේට ඇස ආදී ආයතන ගෝචර වෙලා ඒ රූපයේ තේරුම් ගන්න මොහොතෙහි සම්පූර්ණම රූපේ නිරුද්ධ වෙච්ච ලෝකෙකයි අපි මේ මනසින් මේ තේරුම් ගන්න. මනසින් තේරුම් ගන්න මොහොතෙහි ඊට ගෝචර වෙච්ච මුල් ස්කන්ධ පංචකයේ රූපස්කන්ධය ඇතුළු ඒ ස්කන්ධ පංචකයේම නිරුද්ධ වෙලා තියෙන කියන එක දකින්නට සිහිය නුවණ උපරිම ලෙස පුහුණු කරන්න. ඉතින් එහෙම කරන්ට අපි හැම දිනාටම ශක්තිය, ධෛර්ය, නිරෝගී භාවය, දිගාසිරි සම්පත්සල සේවා කියලා අපි හැම දිනාටම ආශිර්වාද කරනවා. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්ම වල බලයෙන් අපරමින් මියගේ ඥාති හොද මේ පින දැක සුවපත් වෙත්වා, සුගතිගාමි වෙත්වා. මේ ධර්ම ශ්‍රවණය මේ කුසලය අනුමෝදන් ඉහි යම් සාක්ෂත්‍යම් විශ්වයේ කොතනක හෝ වෙත්නම් ඒ සීල සත්‍යෝද මේ පින දැක මේ කුසලය දැක සතුට වෙත්වා, සුගතිගාමි වෙත්වා, අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් සම්‍යක් දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයක් හැකදෙත්වා. ලෝකයේහි මනුෂ්‍යයන් විඳින අප්‍රමාණ දුක්වලින් එය නිදහස් කරලන්නට දෙවියන්ට කළ හැකි යමක් වෙත්නම් දෙවනිත හෙලා ඒ අය සුවපත් කර දෙත්වා. දෙවිනටත් මේ පින උතුම වූ නිවන් පිණිසම හේතු වේවා කියන ප්‍රතිමෙන් අපි දෙවිනටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම මනසිකාරය දිනු කිරීම ආදී වශයෙන් රැස් කරගත් උතුම් කුසල ධර්මවල බලයෙන් පින්තුන හැම දිනාටම මෙලොව වශයෙන් ඉදුක් නිරෝගී සම්පතේ චිර ජීවනයේ සැලසේවා. මේ සියලු කුසලවල බලයෙන් ඊතාම ඉක්මන් භවයකදී සියලු දුක් කෙලවර කිරීමේ ලබන උතුම් නිර්වාණ අවබෝධය ලබා ගන්නට මේ උතුම් කුසල අප හැම දිනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයම් පන්තාච නින්භයං සෝකම් පන්තාච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා. සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා. නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි. తిరువన్ సర్ణై.